සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා ධම්මං සවන කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තංස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තංස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු හොඳයි අපි මොහොතක් සිත එකඟ කරගනිමු හැමදෙනාම නිශ්ශබ්දව තමන්ගේ සිත එකඟ කරගනිමු සාදු සාදු සතියේ කතා කරපු ටික මතකයි. ගිය සතියේ මොනවද කතා කළේ? මහානිදාන් සූත්‍රයේ පළමු කොටස කතා කළා. මොකක් නිසාද මහානිදාන් සූත්‍රයේ දේශනා කළේ? ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වා මේ පටිච්ච සමුප්පාදේ මට ප්‍රකටව වැටහෙනවා කියලා. බුදුහාමුදුරුවෝ කිව්වා මේක කොච්චර ගැඹීර වුණත් මේක මට ප්‍රකටව වැටහෙනවා කියලා තමයි ආනන්ද හාමුදුරුවෝ කිව්වේ. බුදුහාමුදුරුවෝ එහෙම කියන්න එපා. එහෙම කියලා බුදුහාරු මේ පටිච්ච සමුප්පාදය විවිධ පරියායෙන් දේශනා කළා. එකක් තමයි මේ ජරා මරණය මේ ජරා මරණයට හේතුව මොකක්ද කියලා. ඊට පස්සේ දීකෝ බුදුහාමරෝම විස්තර කළා මොකක් කියලාද? ජරා මරණයට හේතුව ඉපදීම කියලා. එතකොට ඉපදීමට හේතුව මොකක්ද කියලා? භවය කිව්වා. එතකොට භවයට හේතුව මොකක්ද කියලා? උපාදානය. උපාදානයට හේතුව මොකක්ද කියලා අහුවා. තණ්හාව. තණ්හාවට හේතුව මොකක්ද කියලා අහුවා. තණ්හාවට හේතුව වේදනාව. වේදනාවට හේතුව මොකක්ද කියලා අහුවා. ස්පර්ශය. ස්පර්ශයට හේතුව මොකක්ද කියලා අහුවා. නාම රූප. වෙනද අපි ඉගෙන ගත්තේ කොහොමද? සලආයතන කියලා. මේ සූත්‍රේ අපිට අපි ඉගෙන ගත්තේ නාම රූප කියලා. එතකොට නාම රූප වලට හේතුව මොකක්ද කියලා අහුවාම විඥානය කිව්වා. විඥානයට හේතුව මොකක්ද කියලා අහුවාම නාම රූප කියලා මේ විදිහට දේශනා කළා. ඒ නිසා එහෙම දේශනා කළා. එහෙම දේශනා කළා. දේශනා කළා නාම රූප පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, ඔය ආදී වශයෙන් සියලු දුක් රාසී හට ගන්න බව දේශනා කළා. එහෙම දේශනා කළා. මොකද්ද අපහු වෙන පරියායකින් දේශනා කළා. මේ පටිච්ච සමුප්පාදය වෙනත් ක්‍රමයකින් වෙනත් පරියායකින් දේශනා කළා. කොහොමද? ජාතිපත්‍ය ජරා මරණන්ති ඉතික්කෝපනීතං උත්තම. ජාතිය හේතුවෙන් ජරා මරණේ පැන වෙනවා කියලා ඉස්සෙල්ලා අපි ඉගෙන ගත්තා. එතකොට ඒක මේ පරියායෙන් දැනගන්න කියලා කිව්ව. කොහොමද? දෙවිය ආත්ම භාවී උපදින්නේ, ගන්ධබ්බයෝ ගන්ධබ්බ ආත්ම භාවී උපදින්නේ, යක්ෂයෝ යක්ක ආත්ම භාවී උපදින්නේ, භූතයෝ භූතාත්මී උපදින්නේ, මිනිස්යෝ මනුස්සාත්මී උපදින්නේ, සිව්පාව සිව්පා ආත්මී උපදින්නේ, පක්ෂීන් පක්ෂීගේ ආත්මවල උපදින්නේ, සිරින්ස බඩගාන සත්තු ඒ බඩගාන ආත්මවල උපදින්නේ, මේ මෙහෙම උපදින්නේ. එහෙම જાතියක් නැත්තම් මෙහෙම උපදීමක් පැන වෙනවද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා හේතුවක් නෑ සාමිනී, එහෙම වෙන්න බෑ කියලා මම මේ කීටි මතක් කරගෙන යන්නේ. එතකොට අපි භව පච්චයා જાති කියලා කිව්වා. මේ જાතියට හේතුව මොකක්ද කියලා මම භවයේ කියලා අපි මුලින් ඉගෙන ගත්තා. ඒක මේ පරියායෙන් දැනගන්න කියලා විස්තර කළා. කොහොමද? කාම භවෝ, රූප භවෝ, අරූප භවෝ කියලා මේ භව තුනක් පිළිබඳව. ඊට පස්සේදී භවයට හේතුව මොකක්ද කියලා වහම උපාදානයයි කියලා කිව්වා. උපාදානය මේ පරියායෙන් දැනගන්න කියලා කිව්වා. මොකක්ද? කාම උපාදාන, දික්ඛ උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා මේ විදිහට කිව්වා. ඊළඟට භවයට හේතුව මොකක්ද කියලා වහම, උපාදානයට හේතුව මොකක්ද කියලා වහම තණ්හාවයි කියලා කිව්වා. ඒ තණ්හාව මේ පරියායෙන් දැනගන්න කියලා කිව්වා. කොහොමද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පුට්ටබ්බ තණ්හා, ධම්ම සත් තණ්හා, මේ විදිහට. මේක හොඳට මතක තියාගන්න ඕන එකක්. මෙතන තණ්හාව කොහොමද විස්තර කළේ? රූප තණ්හා, ශබ්ද තණ්හා, මේ ඉන්ද්‍රිය ධර්ම සම්බන්ධයෙන් තමයි මෙතන තණ්හාව විස්තර කරන්නේ. හොඳයි. එතකොට තණ්හාව කුමක් නිසා හටගත්තාමද කියලා වහම, තණ්හාව වේදනාව නිසා හටගත්තා කියලා කිව්වා. එතකොට වේදනාව මේ පරියායෙන් දැනගන්න කියලා විස්තරයක් කළා. කොහොමද? චක්කු සම්පස්සජා වේදනා, සෝත සමීන්ද්‍රිය ධර්මත් එක්ක හටගන්න වේදනාව මේ විදිහට විස්තර කළා. ඊළඟට ඊළඟට ඉතිකු ඒ නිසා ආනන්ද, වේදනම් පටිච්ච තණ්හා, වේදනාව නිසා තණ්හා වෙනවා, තණ්හාව නිසා පරිේෂණාව සිද්ධ වෙනවා කියලා කිව්වා. පරිේෂණාව කියලා කිව්වේ මොකද්ද? සොයා බලන එක. පරිේෂණම් පටිච්ච ලාභෝ. පරිේෂණේ නිසා මේ ටික මතකයි. පරිේෂණේ නිසා මොකද්ද වෙනවා කිව්වේ? ලාභය ඇති වෙනවා කිව්වා. ලාභය නිසා මොකද්ද වෙනවා කිව්වේ? විනිශ්චය කරනවා කිව්වා. විනිශ්චය නිසා මොකක්ද වෙනවා කිව්වේ? ඡන්ද රාගය උපදිනවා කිව්වා. ඡන්ද රාගය නිසා මොකක්ද උපදිනවා කිව්වේ? අජ්ජෝසාන, එහි බැස ගැනීම වෙනවා කිව්වා. ඒ බැස ගැනීම නිසා මොකක්ද වෙනවා කිව්වේ? තණ්හා, දිට්ඨි, මාන වශයෙන් පරිග්ගහ දැඩි ලෙස ගන්නවා කියලා කිව්වා. ඒ තණ්හා දිට්ඨි මාන වශයෙන් දැඩි ලෙස ගැනීම නිසා මොකක්ද වෙනවා කිව්වේ? මසුරු බව ඇති වෙනවා කියලා කිව්වා. මසුරු බව නිසා මොකද්ද වෙනවා කිව්වේ? ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. ආරක්ෂාව හේතු කරගෙන දණ්ඩ දාන කලහය වාද ත්වං ත්වං පේ ශුන්‍ය මුසාවාද අනේක පාපක අකුසල ධම්මා සම්භවಂತಿ इति කියලා මෙතනින් තමයි හිතන්නේ නැත්තු. එහෙමනේ ප්‍රශ්නේ. හොඳයි. එතකොට ඔන්නේ තව මේ අර පටිච්ච සමුප්පාදයේම තව පරියායකින් තමයි මේ දේශනා කළේ. තව පරියායකින් කියලා කියන්නේ මේ පටිච්ච සමුප්පාදයේ තව විස්තර සහිතව දේශනා කළා. අර විදිහට මුලින් දේශනා කළා මේ භවයේ ජාති ජරා මරණ ජරා මරණ පැනවෙන ඉපදීම නිසා මේ විදිහට විස්තර කළා. මේ ජරා මරණ ජාතිය මේ විදිහට දැනගන්න ඕන. ඊට පස්සේ උපාදානිය මේ විදිහට දැනගන්න ඕන. එහෙම කියලා විස්තර වශයෙන් විස්තර කළා. ඊළඟට දැන් මේ තව පරියායකින් මේක මේ ක්‍රියාත්මක වෙන ස්වરૂපය. කියන්නේ පටිච්ච සමුප්පාදයේ දැන් අපි තුල ක්‍රියාත්මක වෙනෝනේ සත්‍යය තුල. අන්නේ ක්‍රියාත්මක වෙන ස්වરૂපය තමයි මේ පෙන්වා තිබෙන්නේ. තේරුණා? මේකට වචන දෙකක් තියෙන ඉස්සරහදී අපිට අහු වෙන ඔය ටික. මොකක්ද මේ අපි අර දැනගත්තේ පටිච්ච සමුප්පාදයේ ස්වභාවය මේ ක්‍රියාත්මක වෙන ස්වභාවය. එතකොට හොඳයි එහෙනම් අපි එතෙන්දල පටන් ගමු. ඉතිකෝ පනේතං ආනන්ද වේදනම් පටිච්ච තණ්හා තණ්හම් පටිච්ච පරියේෂණ. වේදනාව නිසා ඇති වෙනවා කිව්වේ මොකක්ද? තණ්හාවයි. තණ්හාව නිසා මොකක්ද වෙනවා කිව්වේ? පටිච්ච පරියේෂණ. හොයනවා. පරියේෂණය කියලා කියන්නේ දැන් මේ ඇහැට රූපයක් ගැටුණාම, කනට ශබ්දයක් ගැටුණාම, මේ ඉන්ද්‍රිය ධර්ම වලට අරමුණක් ආවහම ඒ ඇති වෙන්නේ මොකද්ද? ස්පර්ශය. ඒ ස්පර්ශය නිසා තමයි වේදනාව ඇති වෙන්නේ. ඒ වේදනාවට අපි මොකද වෙන්නේ? එක්ක ඇලෙනවා, එහෙම නැත්නම් ගැටෙනවා. ඒ ඇලීම ගැටීම කියන්නේ මොකක්ද? තණ්හාව. එතකොට ඒ තණ්හාව නිසා, ඒ ඇලීම, ඒ ගැටීම නිසා මොකක්ද ඇති වෙන්නේ? පරිේෂණය කරනවා. පරිේෂණය කරනවා කියලා කියන්නේ ඒ රූපය, ඒ ශබ්දය, ඒ ගන්ධය, ඒ රසය, ඒ ස්පර්ශය, ඒ ධර්මය පිළිබඳව හොයනවා. එහෙම හොයනකොට මොකක්ද වෙන්නේ? ඇහැට නම් ඒ රූපය උපාදාන වශයෙන් ලැබෙනවා. කනට නම් ඒ ශබ්දය උපාදාන වශයෙන් ලැබෙනවා. නහසයට නම් ඒ ගන්ධය උපාදාන වශයෙන් ලැබෙනවා. දිවට නම් ඒ රසය උපාදාන වශයෙන් ලැබෙනවා. ශරීරයට නම් ඒ ස්පර්ශය උපාදාන වශයෙන් ලැබෙනවා. මනසට නම් ඒ ධර්මය උපාදාන වශයෙන් ලැබෙනවා. ඒ කියන්නේ තණ්හා වශයෙන් ඒක ලැබෙනවා. දැන් එතකොට ලාභම් පටිච්ච විනිච්ඡය ලැබීම නිසා මොකද කරන්නේ? මේ ලැබුණු ධර්මය තව තවත් විනිශ්චය කරනවා. විනිශ්චය කරනවා කියලා කිව්වේ ඒකට වටිනාකම් එකතු කරනවා. ඒකේ හැඩය, ඒකේ පාට, ඒකේ නොයෙකුත් දේ බලනවා. එහෙම බලනකොට මොකද වෙන්නේ? ඒකට වටිනාකම් එකතු කරනවා. ඊට පස්සේ ගැටුණු වස්තුවක නම්, ඇලුණු වස්තුව නම් ඒත් ඒකේ විශේෂය දකින්නකොට ඒක තමයි විනිශ්චය. දැන් ඒ අප්‍රිය අමනාප ස්වરૂපයෙන් ගැටුණා නම් මොකද වෙන්නේ? ඒකේ අතන රාගය වැඩි වෙනවා, මෙතන දේශය පටිගය වැඩි වෙනවා. හොඳයි. එතකොට විනිශ්චය කියලා කිව්වේ මොකේදද? වටිනාකම් එකතු කරනවා. මෙහෙමයි, මෙහෙමයි, මේ විදියයි, මේ විදියයි කියලා. ඊට පස්සේ ඒ විනිශ්චය නිසා මොකක්ද ඇති වෙන්නේ? ඡන්ද රාගය. ඡන්ද රාගය කියලා කියන්නේ මොකද්ද? අර ඒ ඇලුණු ධර්මයේ දිහාම නැවත නැවත නැවත නැවත බලන එක, දකින්න බලන එක, අහන එක, ගඳ සුවඳ දකින්න, ඒ විඳින එක, ඒ දැකීම, බැලීම, ඔය හැම එකක්ම නැවත නැවත සිද්ධ වෙනවා. ඒකට කියනවා මොකක් කියලාද? ඡන්ද රාගය කියලා. ඒ චන්දරාගය නිසා හටගන්න මොකද්ද? අජ්ජෝසාන. ඒ ධර්මයේ තුලම බැස ගන්නවා. දැන් අපි නැවත නැවත නැවත නැවත ඒ ධර්මයේ ඒ රූපියම බලනවා කියලා කියන්නේ මොකද්ද? ඒකම නැවත නැවත බැස ගන්නවා. ඒ ශබ්දේ නැවත නැවත බැස ගන්නවා. එතකොට ඒ අජ්ජෝසානම් පටිච්ච පරිග්ගහෝ. එහෙම නැවත නැවත බැස ගන්නකොට ඒ ධර්මයේ නැවත නැවත දැකලා එහි බැස ගන්නකොට ඊළඟට මොකද වෙන්නේ? පරිග්ගහෝ. තණ්හා දිට්ඨි මාන වශයෙන් දැඩිව ඒ ධර්මයට ඇලීම් කරනවා. දැන් අර අපි උදාහරණයකට කිව්වනේ මේ අර වටිනාකම් එකතු කළා. ඊට පස්සේ ඒ විදිහට ඒ ධර්මයේ අපිට නැවත නැවත නැවත නැවත අපිට සිහියට නැගෙනවා. එතකොට අපි ඒ ධර්මයේ බැස ගන්නවා. එහෙම බැස ගන්නකොට පරිග්ගහ තණ්හා දිට්ඨිමාන වශයෙන් ඒ ධර්මය ගන්නවා. මේ කියන ටික තේරෙනවද? මේ ටික මම විස්තර කරලා. එතකොට පරිග්ගහම් පටිච්ච මච්චරියා මේ තණ්හා දිට්ඨිමාන වශයෙන් ගැනීම නිසා උපදින්නේ මොකද්ද? මච්චරිය මසුරු ස්වභාවය. මම කියුවේ මේ මසුරු ස්වභාවය කියලා කියන්නේ මටම පමණක් වේවා, අනුන්ට නොවේවා. අනුන් අනිත් අයට නැති වේවා, මටම පමණ වේවා කියලා එහෙම මසුරු බවක් ඇති වෙනවා. එතකොට ඒ නිසා මොකද කරන්නේ? ඒක ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. මොකක්ද? ඇහැට ගැටුණු රූපය, කනට ඇහුණු ශබ්දය, මේවා ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. මේ ආරක්ෂා කරනවා කියන්නේ මෙහෙමනේ. දැන් ශබ්දයක් ඇහුනේ අපි හිතමු ඔන්න පොල් කටු දෙකක් එකතු වුණාම ලස්සන ශබ්දයක් ඇහුණා. මේ උදාහරණයට කියනවා. දැන් මේ පොල් කටු දෙකෙන් තමයි ලස්සන ශබ්දය ඇහුනේ. දැන් අපි ශබ්දය ආරක්ෂා කරන්න බෑනේ. දැන් මොකද ආරක්ෂා කරන්නේ? පොල් කටු දෙක. තේරෙනවනේ. එතකොට යම් වස්තුවකින් හොඳ සුවඳක් දැනෙනවා. අපි හිතමු යම් පැලයක් කියලා. දැන් අපිට සුවඳ ආරක්ෂා කරන්න බෑනේ. අපි මොකද කරන්නේ? අර පැලේ ආරක්ෂා කරන්න හදනවා. එතකොට දැන් මේ ඇතුලේ හටගත්තු එකට එළිය එකක් තමයි ආරක්ෂා කරන්න හදන්නේ. එතකොට ඒක ආරක්ෂා කරන්න ඒක මටම පමණක් ඒවා ඒක අනුන්ට නොවේවා කියන අදහසින් ඒක ආරක්ෂා කරන්න හදන්නේ. හැබැයි එතකොට මොකද වෙන්නේ? ඒ ආරක්ෂා කිරීම කරන කොටගෙන මොනවද දණ්ඩ දාන දඬුම් ගුරු ගන්න යන එහෙමනේ. සත්ත්‍ය දාන මේ අවියාවිද ගන්න වෙනවා. කලහ විවාද කරන්න වෙනවා. තුවන් තුවන් උඹ උඹ කියලා කතා කරන්න වෙනවා. ඒ කියන්නේ තරහෙන් කතා කරන්න වෙනවා. ඊට පස්සේ පේසුඤ්ඤ මුසාවාද හරසුන් දේවල් කියන්න වෙනවා. මුසාවාද කියන්න වෙනවා. අනේක පාපක අකුසල ධම්මා සම්භවಂತಿ නොඑක ආකාරي අකුසල ධර්මිය උන්නේ විදිහට හට ගන්නවා. එතකොට මේ මෙතනින් කියන්නේ මොකක්ද? මේ නොඑක ආකාරයේ අකුසල ධර්මිය හටගන්නේ කුමක් නොදන්නා නිසාද? පටිච්ච සමුප්පාදේ නොදන්නා නිසා. දැන් මේ ක්‍රියාත්මක වෙන ස්වභාවය තමයි මේ කිව්වේ. හොඳයි. දැන් මෙන්න මෙතනින්දලා තමයි අද අපිට කතා කරන්න තියෙන්නේ. දැන් අපි කිව්වා ආරක්ඛාදි කරනං දණ්ඩ දාන, සත්ත්‍ය දාන, කලහ විග්ඝහ විවාද, ත්වන් ත්වං පේසුඤ්ඤ මුසාවාද, අනේක පාපක අකුසල ධම්මා සම්භවಂತಿ ඉති ඉතිකෝ පනේතං උත්තා. මේ විදිහට කිව්වා. කොහොමද මේ ආරක්ෂාව කිරීම කරන කොටගෙන දඬු මුගුරු දැරීම, කලහ විග්ඝහ කිර ගැනීම, හරසුන් වචන කතා කිරීම, මේ නොයෙකුත් අකුසල ධර්මිය හට ගන්නවා කියලා අපි මෙහෙම කිව්වා. එතකොට තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදි තබ්බං. ඒක මෙන්න මේ පරියායෙන් දැනගන්න ඕන. මොන පරියායෙන්ද? යත දැන් මේ කෙනෙක් දනු මිගුරු ගන්නේ එයාට ආරක්ෂා කරන්න දෙයක් තියෙනවා නම් නේද? දැන් එයාට ආරක්ෂා කරන්න දෙයක් තියෙනවා නම් තමයි එයා දනු මුගුරු ආදී අරගෙන මේක ආරක්ෂා කරන්න හදන්නේ. එතකොට බුදුහාරු මෙහෙම විස්තර කරලා කියනවා, ආරක්කෝචහි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සචි කිම්හිචි සබ්බසෝ ආරක්කේ අසති ආරක්ක නිරෝධෝ අපිනුකෝ දණ්ඩ දාන සත්ත දාන. මේ විදිහට කියනවා යම් කෙනෙකුට කිසිම අයුරකින් කිසිම තැනෙක කිසිම විදිහකින් ආරක්ෂා කරන්න දෙයක් නැහැ. දැන් මේ බාහිර තියෙන එක ආරක්ෂා කරන්න ඕනේ, ඇතුලේ ආරක්ෂා කරගන්න පුළුවන් නම්. එතකොට මගේ ඇහැ ආරක්ෂා කරන්න පුළුවන් නම් තමයි රූපය ආරක්ෂා කරන්න උත්සාහ කරන්න ඕන. මම කියනක තේරෙනවා. එතකොට කන ආරක්ෂා කරන්න පුළුවන් නම් තමයි ශබ්දයේ කියන එක ආරක්ෂා කරන්න අපි උත්සාහ කරන්න ඕන. දැන් මේ කන කියන එක ආරක්ෂා කරන්න පුළුවන්. ඇහැ කියන එක ආරක්ෂා කරන්න පුළුවන්. දැන් ගඳ සුවඳ දැනෙන මේ මල් පැලි ආරක්ෂා කරන්න උත්සාහ කරන්න ඕනේ. නහය ආරක්ෂා කරගන්න පුළුවන්. බෑනේ ආරක්ෂා කරන්න. එතකොට මේ ධර්මයේ දකින්න කෙනා කොහොමද දකින්නේ? මේ ආයතන ටිකවත් මට ආරක්ෂා කරන්න බෑ. එතකොට මේ ඇති වෙන සිතුවිලිවත් එහෙම ආරක්ෂා කරන්න බෑ නේද? දැන් දැනෙන වේදනාව තව ටිකකින් නිරුද්ධ වෙනවා. එතකොට ඒක ආරක්ෂා කරන්න පුළුවන්ද? ඒක ආරක්ෂා කරන්න බෑ. එතකොට මෙන්න මෙහෙම එයාට තේරෙනවා මොකක්ද මේ නාම රූප ධර්මයන්ගේ කිසිවක් ආරක්ෂා කරන්න දෙයක් නෑ. ඒකනේ අනත්ත්‍ය අනාත්මයි කියන්නේ. ආත්මයක් වුණොත් නේ ආරක්ෂා කරන්න ඕන. එතකොට ඒක මේවා මේ හැම මොහොත් මේ මේවා ස්වභාවය වශයෙන්ම අනිත්‍ය කියන ධර්මිය තුළම හටගෙන දේවල්. එතකොට මේ වගේ ආරක්ෂා කරන්න දෙයක් නෑ. එතකොට එන්නේම කවුරු හෝ කෙනෙක් එය යම් කිසි කෙනෙකුට කිසිම අයුරකින් කිසිම ලෙසකින් කිසිම තැනකින් ආරක්ෂා කරන්න දෙයක් නැත්නම් එයාට අර දඬු මුගුරු ගන්න, කලහ විවාද කරගන්න, උඹ උඹ කියලා කතා කරන්න, අරසුම් වචන කතා කරන්න, එහෙම වෙනවද කියලා? එහෙම වෙනවද? ඇයි? ආරක්ෂා කරන්න දෙයක් නැහැ. එතකොට එයාට මුසහ අනේක පාපක අකුසල ධම්මා සම්භවෙයුන්ති. මෙහෙම නොඑක් අකුසල ධර්ම උපහල වෙනවද කියලා අහනවා, හට ගන්නවද අහනවා, උපදිනවද කියලා අහනවා. එහෙම වෙනවද? ඇයි? ආරක්ෂා කරගන්න දෙයක් නැහැ. එහෙනම් මේ ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ කවුද? මේ පටිච්ච සමුප්පාදය නොදන්න කෙනා. පටිච්ච සමුප්පාදය දන්නේ නැහැ කියලා කියන්නේ යාට ධර්මය තේරෙන්නේ නැහැ. අන්න යා තමයි මේ මේව ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ. නො හේතම් බන්තේ. එහෙම ආරක්ෂා කරන්න හේතුවක් නැහැ. එහෙම කිනාට මෙහෙම අකුසල උපදින්න හේතුවක් නැහැ. තස්මාතිහා ආනන්ද ඒසේව හේතු ඒතන් නිධානං ඒස සමුදයෝ ඒස පත්‍යෝ දණ්ඩ දාන. මෙන්න මේක තමයි හේතුව, මේක තමයි පත්‍ය. මොකේටද? දඬු මුගුරු දැරීමට, කලහ විවාද කිරීමට. මොකද්ද? යදි සම්භව යදිදම් ආරක්කෝ. ආරක්ෂාව නිසා තමයි, ආරක්ෂාව තමයි හේතු, ආරක්ෂා කිරීමට යෑම තමයි හේතුව. මොකකටද? දඬු මුගුරු දැරීමට. ඊළඟට මච්චරියම් පටිච්ච ආරක්කෝති ඉතිකෝ පණේතම් වුත්තම් තදානන්ද ඉමිනාපේතම් පරියායේන වේදි තබ්බං. දැන් අපි ඉගෙන ගත්තා මේ ආරක්ෂා කරන්න යන්නේ මොකක් තියෙන නිසාද? ආරක්ෂාවට හේතුව මොකද්ද? මච්චරිය, මසුරු බවනු. දැන් ආරක්ෂාවට හේතුව මසුරු බව. මේ කාරණා 10ක් තියෙන මෙතන. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා ආරක්ෂාව. ආරක්ෂාව කුමක් නිසාද? මසුරු බව නිසා. හොඳයි. එතකොට මේ ඒක මෙන්න මේ පරියායෙන් දැනගන්න කියලා කිව්වා. මොන පරියායෙන්ද? මේ මසුරු බව කිසිම තැනක කිසිම ආකාරයෙන් කිසිම විදියකින් නැත්නම් එයාට මච්චරිය නිරෝධෝ අපිනකෝ ආරක්කෝ පඤ්ඤා යති මසුරු බව නිරෝධනා. එයාට ආරක්ෂාව කියලා එකක් පැනවෙනවද කියලා? එහෙම පැනවෙන්නේ නැහැ. මේක ඊළඟට මේ ටික මේ අපිට දැනගත යුතු ගැඹුරුම මේ ගැඹුරුයි තමයි. නමුත් මේ ටික අපිට මේ විස්තර වශයෙන් දැනගන්න කාර දෙයක් නැහැ. මොකද මේ ඉස්සරහට තමයි කාරණා තියෙන දැනගන්න. නිසා දැන් මේ මසුරු බව මච්චරිය ආරක්ෂාව පැනවෙන්නේ මොකක් නිසාද? මසුරු බව තියෙන නිසා. එතකොට මේ ඊළඟට පරිග්ගහම් පටිච්ච මච්චරියන්ති ඉතිකෝ පනීතම් මුත්තං තද විනාපේතම් පරියායේන වේදිතබ්බං. ඊට පස්සේ මසුරු බව පවතින්නේ කුමක් නිසාද? මසුරු බව පවතින්නේ පරිග්ගහෝ කියවන තණ්හා දිට්ටි මාන වශයෙන් ගැනීම නිසා. එතකොට මම මේක කිව්වොත් එහෙම අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ආරක්ෂාව පැනවෙන්නේ කුමක් නිසාද? ආරක්ෂාව පැනවෙන්නේ මසුරු බව නිසා. මසුරු බව පැනවෙන්නේ කුමක් නිසාද? පරිග්ගහ නිසා. පරිග්ගහ කියලා කියන්නේ තණ්හා දිට්ඨි මාන වශයෙන් දැඩි ලෙස අර ගැනීම නිසා. හොඳයි. එතකොට පරිග්ගහත්වය පැනවෙන්නේ කුමක් නිසාද? අජ්ජෝසාය. එහි බැස ගැනීම නිසා. ඒතර බැස ගැනීමක් නැත්නම් ඒ ධර්මයන් තුල පරිග්‍රහත්වයක් පැනවෙන්නේ නැහැ. හොඳයි. එතකොට මේ බැස ගැනීම, ඒ ධර්මයන්ගේ බැස ගැනීම සිද්ධ වෙන්නේ කුමක් නිසාද? ඡන්ද රාගය නිසා. ඡන්ද රාගය පැනවෙන්නේ කුමක් නිසාද? චන්දරාගයේ පැනවෙන්නේ විනිශ්චය නිසා. මොකක් ඒ ධර්ම වලට වටිනාකම ඉකුතු කරන්න යෑම නිසා. ඒ විනිශ්චය පැනවෙන්නේ කුමක් නිසාද? ඉන්ද්‍රිය ධර්මයන්ට ලැබීමක් වූ නිසා. රූප ලැබුණා, ශබ්දය ලැබුණා. ඊට පස්සේ ඒ ලැබීම පවතින්නේ කුමක් නිසාද? මොකක් නිසාද? පරියේෂණ සොයා බැලීම නිසා. ඉස්සෝ බැලීම පවතින්නේ කුමක් නිසාද? තණ්හාව නිසා. තණ්හාව පවතින්නේ කුමක් නිසාද? වේදනාව නිසා. දැන් අපකවයි කොතෙන්ද? වේදනාවට අපෝවා. නේ ඒ ටික තමයි එතන විස්තර වෙන්නේ. ඊළඟට හොඳයි. ඔන්න මේ විදිහට ඒ ක්‍රියාත්මක වීම කොහොමද වෙන්නේ කියලා අර ආපහු අතනින් අරගෙන ගියා. කොතෙන්ට යනකන්ද? වේදනාවට. වේදනාවට යනකන් අරගෙන ගියා. ඒ පටිච්ච සමුප්පාදයට අනුකූලව. දැන් මේක එක ඈ ලියන්න ඕනේ. ඒක එතන කරුණු 10ක් තියෙනවා. ඉතින් එහෙම ආපහු අවසන් කළේ වේදනාව ළඟේ. එතකොට මෙන්න මෙතන ආපහු තණ්හම් පටිච්ච පරියේෂණාති ඉතිකෝ පනේතම් වුත්තං තදමි. ආපස්සට විස්තර කරනවා. තණ්හාව නිසා තණ්හම් පටිච්ච පරියේෂණා සොයා බැලීම වෙනවා කියලා මෙහෙම කිව්වා. තේරුණාද? එහෙම කිව්ව ඒක මෙන්න මේ පරියායෙන් දැනගන්න කියලා කියනවා. කොහොමද? යතා තණ්හම් පටිච්ච පරියේෂණා තණ්හාචහි ආනන්ද නා භවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සචි කිම් හිචි සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා සබ්බතෝ තණ්හා නිරෝධෝ අපිනකෝ පරියේෂණ පඤ්ඤායේ තාති. දැන් අපි ඉස්සෙල්ලා තණ්හා කොහොමද ඉගෙන ගත්තේ? හරි. අපි දැන් ඉස්සෙල්ලා තණ්හා කොටස් වශයෙන් විස්තර කළානේ. තේරුණාද? ඒ කොටස් වශයෙන් විස්තර කරනකොට අපි කොහොමද තණ්හාව දැනගත්තේ? බව තණ්හා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා. දැන් මෙතන කොහොමද කියන්නේ? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ මොකෙන්නේ වෙන පරියාය. දැන් අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ අර විදිහට තණ්හාව. දැන් මේ ඉගෙන ගන්නේ වෙනත් විදිහකින් තණ්හාවම තමයි. එතකොට කාම තණ්හාව කියලා කියන්නේ මොකේටද? කාම තණ්හා කියලා කියන්නේ ඒක තේරෙනවා, මේ භව තණ්හා සහ විභව තණ්හාව තේරුම් ගත්තා. ඉස්සෙල්ලා තේරුම් ගමු විභව තණ්හාව කියන්නේ. මොකද්ද විභව තණ්හාව කියලා කියන්නේ? ඔළුව වල තියෙන මන් දන්න මේවා බණට කියනවා එක එක විදිහට. නමුත් මේ ධම්මසංගනිප්පකරණේ කත්තාවත්තුප්පකරණේ මේවා විස්තර කරලා තියෙනවා. මොකද්ද මේ කියන්නේ? විභව තණ්හාව කියන්නේ මොකද්ද? කාම තණ්හාව කියන්නේ මොකක්ද? ඒකට අපිට ඊට පිට අපිට හිතන දෙයක් කියලා හරියන්නේ නැහැ. එතකොට මොකද්ද මේ විභව තණ්හාව කියලා කියන්නේ? දන්න විදිහට කියන්න බෑ. මෙච්චර ගාලේ බනනට අහලා නෑ. ආරතිය නෑ. විභව තණ්හාව කියලා කියන්නේ උච්ඡේදවාදයට. උච්ඡේදවාදය කියලා කියන්නේ සත්වයෙක් පුද්ගලයෙක් නෑ කියන අදහසට. ඒ කියලා කියන්නේ දැන් අන්න හරි. දැන් කිසිවක් නෑ කියලා කියන්නේ සත්වයෙක් නෑ, පුද්ගලයෙක්. එහෙනම් සත්ශාස්ත්‍රෝන් වහන්සේලාගෙන් එක්කෙනෙක් මේ විදිහේ දර්ශනයක් ඉදිරිපත් කළා. යාකෝ මේ විදිහට කොහොමද? කඩුව කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. මිනිස්සයා කියලා කියන්නේත් පඨවි ආපෝ තේජෝ වායෝ. කවුරු හෝ කඩුවෙන් හිස සිඳ දමන්නේද පඨවි ධාතුව ඇතුලෙන් පඨවි ධාතුවක් ගමන් කළා මිසක එතන ප්‍රාණඝාතයක් හෝ සිදුවෙන අකුසලයක් හෝ නැහැ. ඒ නිසා මේ මෙතන ඉඳලා ආරම්භ කරලා ඉහළ මේ ප්‍රදේශයේ පළාත මේ රට විනාශ කරගෙන කෙනෙක් මරාගෙන ගියත් එතනින් වෙන අකුසලයක් නෑ. ඇයි? අකුසලයක් වෙන්න සත්වයෙක් පුද්ගලයෙක් හෝ ඉන්න ඕන. තේරුණා? ඒ කියන්නේ මේක හොඳ මේ එක්තරා පැත්තකින් ගැඹුරුයි, එක්තරා පැත්තකින් බොහොම අඥානයි. ඒ මොකද එයා ඒ කාන්තිකට ගියපු බව පේනවා. ඒ මොකද අපිත් කියනවා සත්ත්ව පුද්ගල සත්ත්වයක් පුද්ගලයක් නෑ. අපි හැබැයි කියනවා මොකද්ද මෙතන තියෙන්නේ? හේතු සමූහයක් නිසා ඇතිවෙච්ච ඵල සමූහයක් කියන එක. අපි කියන්නේ හේතුඵලවාදයක් ගැන. හැබැයි ඒහිම එකක් නෙවෙයි මේ. කිසිවෙක් නෑ, කිසිවක් නෑ කියන එකයි. අම්මා කියලා කෙනෙක් නෑ, තාත්තා කියලා කෙනෙක් නෑ, සහෝදරය කියලා කෙනෙක් නෑ. දැන් උතුයි බණට ටික ටික මට ඇහිලා තියෙන සමහර ධර්ම දේශනාවල මනුස්සයෙක් කියලා කෙනෙක් නැහැ, මේ අම්මා කියලා කෙනෙක් නැහැ. එයා මට අම්ම වුණාට වෙන කෙනෙකුට එයා අම්ම නෙවෙයි. ඒක හරි. නමුත් ඒ අම්මා කියලා කෙනෙක් නැහැ කියලා කියන්න බෑ. ඒක ඒ එක එක ස්වභාවයෙන් ඉතින් ධර්මය අවබෝධ කරගන්න. එතකොට අන්නේ විදිය එන්නේ එකට කියනවා මොකක් කියලාද? උච්ඡේදවාදී කියලා. මොකද කිසිවක් නැහැ මෙතන තියෙන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත කඩුව කියන්නේත් එහෙම එක. ඒ නිසා කෙනෙක් මරුවට එහෙම පවක් පිනක් නැහැ. එහෙම පවක් පිනක් එහා ආත්මයකට ගිනියන ස්වභාවයක් නැහැ. කියන්නේ කිසිවක් නැහැ. ඒක යන කෙනෙක් නැත්නම් දෙම්ම මුකුත් කරාට කමක් නැහැ. මේ මොහොතෙත් නැහැ නේ කවුරු. ඒ කියන්නේ මේ මොහොතෙත් කවුරුත් නැහැ. අපි දන්නවා අපි සත්ත්ව පුද්ගල පඤ්ඤාප්ති ඉක්මවනකම් මෙතන මොකද්ද? හේතුඵලවාදීව පවතින ධර්ම රාශියක් තියෙනවා. අපි අකුසලයක් කළොත් ඒක විපාකය ලැබෙනවා. කුසලයක් කළොත් ඒකේ විපාකයක් තියෙනවා කියලා එතකොට කර්මයක් කර්මඵලයක් පිළිබඳව විශ්වාසයක් තියෙනවා. එහෙම. මේ මේක හිම එකක් නෑ. මේ කියන්නේ සත්‍ය පුද්ගලයෙක් නෑ. ඒ එහෙම ගිනියන කෙනෙකුත් නෑ. මෙලොවින් පරලොවට ගිනියන කෙනෙකුත් නෑ. ඒ නිසා මේ දැන් මට මම මොනව කළත් කමක් නෑනේ. මම මොනව කළත් කමක් නෑ. අන්න ඒකට කියන මොකක් කියලාද? මොන තණ්හාව? විභව තණ්හාව කියලා කියන්නේ ඔකට. මේවා කියන්නේ හොඳ වැඩ කරන හැබැයි කිසි විශ්වාසයක් නෑ. කර්මයේ කර්මඵලයේ පිළිබඳව විශ්වාසයක් නෑ. අකුසලයේ කරනවා ඒත් මේයා ඒගොල්ලෝ හිතාගෙන ඉන්න මේ ආත්මේ ඉතින් මැල්ල ගියාම ඉවරයිනේ. එතනින් එහාට ගිනියන එක්කනේ නෑ. එතන මේ ආත්මේත් මේ මොහොතේ දැන් ගිනියන කෙනෙක් නැත්තම් මේ මෙහෙම මොහොතෙත් කෙනෙක් නෑ. ඒකට කියන මොකක් කියලා? විභව තණ්හා. ඒ දුර කාම තණ්හාව කියලා කියන්නේ ඔගේ ප්‍රතිවිරුද්ධ එකයි. මොකද්ද? මේ කාම තණ්හාව භව තණ්හාව කියලා කියන්නේ උත්පත්ති විරුද්ධ එකයි. භව තණ්හාව කියලා කියන්නේ එයා පිළිගන්න විශ්වාස කරන මෙලොවින් පරලොවට යන කෙනෙක් ඉන්නවා. ඊට පස්සේදී හැබැයි අපිත් එක පිළිගන්නවා. මෙලොවින් පරලොවට යන කෙනෙක් ඉන්නවා. මේ ධර්ම දෙක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි පිළිගන්නේ මේ පිළි මේ කියන්නේ මෙලොවින් පරලොවට යන කෙනෙක් ඉන්නවා. මෙලො මේ විදිහටම ගිහිල්ලා උපදිනවා. අපි කියන්නේ කොහොමද? කර්මය. අපි කියන්නේ හේතුඵලවාදීව ගමන් කරන විඥානයක් මිසක අපි කියන්නේ නැහැ. මොකද්ද? සාති කියන භික්ෂුවත් එහෙමනේ කිව්වේ නේ. මෙතන ගිහිල්ලා එතන උපදින කෙනෙක් ඉන්නවා කියන්නේ. ඒක උදාහරණ මම බණ කොහොම කියලා තියනවාද කියන්නේ. ඒ නිසා එහෙනම් මේ ඒ නිසා කෙනෙක් විශ්වාස කරනවා මෙතනින් චුත වෙලා එතන ගිහිල්ලා උපදින කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මොකද සත්වෙක් පුද්ගලෙක් ඉන්නවා මෙතනින් එතෙන්ට යන. එයා හිම්ම ගිහිල්ලා උපදිනවා. එයා වෙනස් වීමක්වත් පටිච්ච සමුප්පන්නව ගමන් කිරීමක්වත් එහෙම විශ්වාසයක් නැහැ. ඒක දන්නේ නැහැ. ඒක ගැළවීමකුත් නැහැ නේ. එයා මේ කියනවා. ඔව් ඒ කියන්නේ එයා තමයි ඔව්. ඉතින් ගැළවීමක් නැහැ. ඒක හරියට මෙන්න මේ වගේ. ඒක අපි එක පරයයන් විස්තර කරන්න පුළුවන්. නූල් බෝලයක් තියෙනවා. ඒ නූල් බෝලය එහෙම විසික් කරනවා. විසික් කරාම ගිහිල්ලා කඳු මුදුනක් උඩට ගිහිල්ලා විසික් කර උඩු ස්තනකට ගිහිල්ලා ඉක ඉවර වෙනකම් පෙරලිලා යනවනේ. ගිල්ල පොට අල්ලගෙන විසික් කරුවා. කොයි වෙලාවක හරි ඉවර වෙනවා. අන්න ඒ වගේ මේක පැවතගෙන පැවතගෙන ගිහිල්ලා කවදාක හරි ඉවර වෙනවා. අන්න එහෙම විශ්වාස කරන සමහර උදවිය. ඒත් මොකක්ද? භව තණ්හාවම තමයි. ඊළඟට කෙනෙක් විශ්වාස කරනවා මේම ගිහිල්ලා මේ ඔය බ්‍රහ්ම සහවෙතාවේටපත් වීම ඒකත් භව තණ්හාවම තමයි. කෙසේ හෝ භව තණ්හාව කියලා කියන්නේ මෙලොවින් එළවට යන කෙනෙක් ඉන්නවා කියලා ස්ථීර වශයෙන් ඉන්නවා කියලා විශ්වාස කිරීම. තේරෙනවනේ දැන් අපේ විශ්වාසය මේ විශ්වාසය අතර තියෙන වෙනස. ඊළඟට ඔන්න ඔය දෙකට නොයෙටෙන හැම එකක්ම කාම තණ්හා. ඔය දෙකට නොයෙටෙන හැම එකක්ම. ඒ කියන්නේ දැන් විභව තණ්හාව තමයි සත්‍යයේ බුද්ධලේ නැහැ. ඊට පස්සේ භව තණ්හාව තමයි එහෙම කෙනෙක් ඉන්නවා. ඒක නිසා හැබැයි ඒක අර පටිච්ච සමුප්පන්නව යන කෙනෙක් නෙවෙයි. හැබැයි එහෙම කෙනෙක් ඉන්නවා. පටිච්ච සම දැන් මම මෙතන මැරුණොත් මම ගිහිල්ලා වෙන තැනක ඒ විදිහට උපදිනවා. ඒක නිසා. එතකොට ස්ථීර වශයෙන් ගමන් කරන සත්‍ය පුද්ගලයෙක් ඇත කියන විශ්වාසය තමයි. ඊළඟට ওই දෙකට නොවැටෙන දේවල් තියෙනවා. මොනවද ওই දෙකට නොවැටෙන? එහෙන් රූපයක් දැකලා ඒ රූපයට ඇලෙනකොට ඇලීම ඒ කියන්නේ හැම එකක්ම නියෝකට නොවැටෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ එහෙන් රූපයක් දැකලා අපි ඒකට චන්ද රාගය උපදිනවා. ඊට පස්සේදී එතෙන්දී ඒක කාම තණ්හාව. මේ ඉන්ද්‍රිය ධර්මත් එක්ක හටගන්නේ කාම තණ්හාව. ඊළඟට ඒක සමහර අය දැන් ඔක විනිශ්චය කරගෙන යනකොට ඒක සමහර අයට විභව තණ්හාවක්, සමහර අයට භව තණ්හාවක්, සමහර අයට කාම තණ්හාවක්. තේරෙනවද? සමහර අය මේකේ මුකුත් නැහැ කියලා ගන්නවා, සමහර අය මේ විදිහට ගිහිල් උපදින කෙනෙක් ඉන්නවා කියලා පිළිගන්නවා. ඊළඟට ඔන්නෝටික තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා කියන්නේ. තේරුණාද මේ තුන? මොකද එතකොට විභව තණ්හාව කියන්නේ සත්‍ය පුද්ගලයේ නෑ. ඒ කියන්නේ කිසිවක් නෑ. සත්‍ය පුද්ගලයේ ඕ කිසිවක් නෑ කියන එකයි. ඊළඟට භව තණ්හාව කියලා කියන්නේ සත්‍ය පුද්ගලයේ ඇත. ආ ආත්මෙන් ආත්මයට ගමන් කරන සත්‍ය පුද්ගලයේ ඉන්නවා. එයා කවදද හරි අර විදිහට අර නූල් බෝලේ දිගේ ඇවිහම ගිහින් කවදද හරි කෙලවරක් කරනවා, කවදද හරි එක වෙනවා. ඒකට මේ ඒකට ඒක කවදද හරි එහෙම වෙනව නම් වෙනවා. ඒකට අමුතු එතන තමයි ගොඩක් අය ඉන්නේ. බෞද්ධ උනත් බෞද්ධ කියලා කිව්වට ගොඩක් අය ඉන්න ඔන්න ඔතන. එතකොට ඊළඟට ওই දෙකට නොවැටෙන සියලු දේ කාම තණ්හාවට වැටෙනවා. ඊළඟට අන්නේ පරියායෙන් දැනගන්න කියලා කිව්ව මොකක්ද? තණ්හාව කියන එක. ඒ ඉස්සෙල්ලා විදියනේ. නෑ නෑ නෑ. ඉස්සෙල්ලා රූප කාම රූප තණ්හා ශබ්ද තණ්හා. ඊළඟට අහනවා සෙය්‍ය තිදං කාමතණ්ණා භවතණ්ණා විභවතණ්ණා සබ්බසෝ තණ්හා නිරෝධෝ අපිනුකෝ පරියේෂණා පඤ්ඤා යථාති. ඒතර හැම තැනකම හැම ආයුරකින්ම හැම ලෙසකින්ම තණ්හාව දුරු වෙලා නම් කාමතණ්හාවකුත් නැහැ, භවතණ්හාවකුත් නැහැ, විභවතණ්හාවකුත් නැහැ. තණ්හාව හැම ආකාරයකින් හැම විලෙසකින්ම දුරු වෙලා. එහෙම වුණොත් පරියේෂණා පඤ්ඤා යථාති. පරියේෂණාවක් කියන එක පණවන්න පුළුවන්ද කියලා. පුළුවන්. දැන් තණ්හාව නිසානේ පරියේෂණය කරන්නේ. එතකොට පරියේෂණයක් කියල එකක් පණවන්න බැහැ. එතකොට නොහෙතම් බන්තේ. ඒකට හේතු නෑ කියනවා. එහෙම පණවන්න බෑ කියනවා. තස්මාති හානන්ද ඒසේව හේතු ඒතන් නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ පරියේෂණා යදි දන් තණ්හා. මෙන්න මේක තමයි හේතුව නිධානය මුකේටද. ඕ පරියේෂණාවට හේතුව මොකද්ද? තණ්හාවයි. ඊළඟට ඉතිකෝ ආනන්ද ඉමේ දේ ධම්මා ද්වේන වේදනාය ඒක සමෝ සරණා භවಂತಿ. මෙන්න මේ තමයි වටින්නේ. මොකද්ද? ඉතිකෝ ආනන්ද ඉමේ දේ ධම්මා ද්වේන වේදනාය ඒක සමෝ සරණා භවಂತಿ. දැන් මේ දැන් අපි පරියාය දෙකකින් මේ වේදනාව කතා කළානේ. තණ්හාව එකක් කොහොමද කතා කළේ? මුලින් අපි කතා කරා රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. ওই විදිහට ඊළඟට අපි කතා කළා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. එතකොට මෙන්න මේ කියන තණ්හා තණ්හා පරයය දෙකකින් කිව්වා. මේ දෙකම කුමක් පිළිසරණ කොටගෙන පවතිනවද? වේදනාව වේදනාව නැමැති එකම ධර්මයක් කරන කොටගෙන පවතින. ඒ නිසා කියනවා වට මූලක තණ්හාව කියලා කියන කොහොමද? අර අපි ඉස්සෙල්ලා විස්තර කළේ. තණ්හාව අර පටිච්චසමුප්පාදේ විස්තර කරනකොට අපි තණ්හාව කියලා විස්තර කරනවා. එතකොට ඒකට කියන මොකද්ද? වට මූලික තණ්හාව කියලා. අනිත් එකට කියනවා මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන් සඳහන් කළේ. ඒකට කියනවා සමුදාචාරත තණ්හාව. සමුදාචාරත තණ්හාව. චාරත තණ්හාව. අරක වට මූලික තණ්හාව කියලා මේ විදිහට මේ දෙකටම දෙකම හටගන්නේ මොකක් නිසාද? වේදනාව නිසා. ඔන්න ඒ නිසා පස්සපච්චය වේදනාති ඉතිකෝ පනේතං උත්තං. එතකොට කිව්වා මේ ස්පර්ශය නිසා තමයි වේදනාව පැනවෙන්නේ කියලා. තදානන්ද ඉමිනා පේතම් පරියායේන වේදිතබ්බං යතා පස්සපච්චය වේදනා ඒසෝ හිච ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සචි කිම් හිචි සේයතිදං චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ඝාන සම්පස්සෝ ජීවා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ සබ්බසෝ පස්සේ අසති පස්ස නිරෝධෝ අපිනුකෝ වේදනා පඤ්ඤා ඒතහති. එතකොට මේ වේදනාවට හේතු මොකක්ද කියලාද කිව්වේ? ස්පර්ශය කියලා කිව්වා. එතකොට මේ ස්පර්ශය කියන කාරණාව චක්කු සම්පස්සය ඇස නිසා හටගන්න ස්පර්ශය. එතකොට කන නිසා හටගන්න ස්පර්ශය. නහසේ නිසා හටගන්න ස්පර්ශය. දිව නිසා හටගන්න ස්පර්ශය. කය නිසා හටගන්න ස්පර්ශය. මනස නිසා හටගන්න ස්පර්ශය කියන මේ ස්පර්ශ පැනවෙන්නේ නැත්නම් ස්පර්ශ කිසිම ලෙසකින් කිසිම අයරකින් කිසිම තැනක නැත්නම් වේදනා පඤ්ඤායේ තහති වේදනාව කියලා එකක් පනවන්න පුළුවන්ද කියලා අහන. එහෙම පුළුවන් වෙන්නේ නැහැ. නෝ හේතම් බන්තේ. එහෙම බෑ. තස්මාති ආනන්ද ඒසේව හේතු ඒතන් නිධානං ඒස සමුදයෝ ඒස පච්චයෝ වේදනාය අදිදං පස්සෝ. මේක තමයි හේතු, මේක තමයි නිධානය. මොකේටද? වේදනාවට මොකද්ද? ස්පර්ශය. මේ කියන්නේ දැන් නිරෝධය පැත්ත. මේක නෑ. එතකොට දැන් අපිට මෙන්න මෙතන තමයි මේ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් දකින්න ස්වභාවය. ඒක නිසා තමයි මේ පොඩ්ඩක් හිතනකොට හිත විසිරලා යනවා. ආපහු බොහොම අමාරුයි එකතු කරගන්න. ආපහු වහගෙන ඉන්නකොට ටිකක් තේරෙනවා ආපහු අමාරුයි හිත. ඇයි? කෙලෙස් සහිත මනසකින් නිකලෙස් වූ මේ පටිච්ච සමුප්පාදයේ ස්වභාවය දැක ගන්න අමාරුයි. ඒ නිසා මේ තමයි මේ අපිට ටිකක් තේරෙනවා, ටිකක් නොයට එනවා. මෙන්න මෙතන හොඳට තේරුම් ගත්තොත් මේ ධර්ම රාශියම තේරෙනවා. කොතනද? මෙන්න මේක. නාම රූප පත්‍ය පස්සෝති ඉති කෝ පනේතං උත්තං. නාම රූප නිසා මොකක්ද ඇති වෙනවා කිව්වේ? ස්පර්ශය. දැන් ස්පර්ශයට හේතු මොකක්ද කියලා ඇහුවොත් කියන්න වෙන්නේ නාම රූප කියලා. තදානන්ද ඉමිනාපේතං පරියායේ නවේදි තබ්බා. මෙන්න මේ පරියායෙන් එක දැනගන්න ඕන. යතා නාම රූපච්චය පස්සෝ යේහි ආනන්ද ආකාරේහි ලිංගේහි නිමිත්තේහි උද්දේශේහි නාමකායස්ස පඤ්ඤත්ති හෝති තේසු ආකාරේසු තේසු ලිංගේසු තේසු නිමිත්තේසු තේසු උද්දේසු අසති අපිනුකෝ රූපකායේ අදිවචන සම්පස්සෝ පඤ්ඤායේ තාති. මෙන්න මේක හොඳට තේරුම් ගන්න ඕනි තැන. මොකක්ද මේ ආකාර වශයෙන්, ලිංග වශයෙන්, නිමිති වශයෙන්, උද්දේශ වශයෙන් මම කියන වචන ටික තේරෙනවද? සුභ ආකාර කියලා කියන්නේ. ඊට පස්සේ ලිංග වශයෙන්, නිමිති වශයෙන්, උද්දේශකීම් වශයෙන් අපි කියනවා නාමකාය කියලා කියනවානේ. පඤ්ඤත්ති නාමකාය කියලා එකක්. පඤ්ඤත්ති හෝති එහෙම පැන වුණොත් නාමකාය කියලා එකක් දැන් පැන වුණොත් තේසු ආකාරයේසු තේසු ලිංගේසු තේසු නිමිත්තේසු උද්දේසු අසති මේ මේ කෙටියෙන් මෙන්න මේ විදිහට මතක තියාගන්න දැනගන්න කොහොමද අපි පංච උපාදානස්කන්ධය පංචස්කන්ධය කියන්නේ මොකක්ද කියලා හෙව්වොත් රූප වේදනා සංඥා සංකාර එතකොට වේදනා සංඥා සංකාර විඥාන නැතුව රූපයක් පවතිනවාද රූපේ කියන එකක් ගැන කතා කරන්න පුළුවන්ද එතකොට රූපකායේ අදිවචන සම්පස්සෝ පඤ්ඤායේ තාති කියලා කියන්නේ ඒක තමයි මොකද්ද තැනක වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ නාමකාය නැත්නම් නාමකාය රූපකාය කියලා බෙදන්න පුළුවන් නේ මේක එතකොට මේ නාමකාය නැත්නම් රූපකාය පනවන්න එහෙම රූපකාය කියන අදිවචන සම්පස්සේ කියලා කියන්නේ එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් රූපකයක් ගැන කතා කරන්න පුළුවන් ඒයි බෙරි රූපකයක් ඒක තමයි දැන් නාමකාය රූපකාය කියලා බෙදා ගන්න ඕනේ නාම රූප කියලා ඒක දැන් අපි බෙදා ගන්නවා නාමකාය රූපකාය කියලා ඒ නාමකාය කියලා බෙදන්න හේතුව තියෙන්නේ දැන් අර මං කිව්වනේ අරූපී අභිනි අරු අපිට අත්පටිලාභයන් තුනක් තියෙනවා ඒකේ තියෙනවනේ අරූපී එකක් එතකොට ඒක වැටෙන්න මොකද නැන්නේ නාම ගන්නේටනේ ඕනෝග තමයි මුල් දැනුම ටික තියෙන්න ඕන එතකොට ඒ එන්නේ ඒක නිසා තමයි අපි මේ කාය වශයෙන් දෙකක් බෙදන්නේ තේරුණා එතකොට අරකට කියන මොකක් කියලාද නාමකාය මේතෙන්ට කියන මොකක් කියලාද රූපකාය එතකොට නාමකාය නැතිව රූපකායක් පනවන්න පුළුවන්. ඒක ගැන කතා කරන්න පුළුවන්. කතා කරන්න බෑ. ඒක තමයි මේ කියන්නේ. එහෙම ඊට පස්සේ අහනවා මේ නිමිති උද්දේශ අසති මෙන්න මෙහෙම මේ මේ මේ ලිංග වශයෙන් ප්‍රභේද වශයෙන් ආකාර වශයෙන් මේ නිමිති වශයෙන් කීම් වශයෙන් මේ කියන මේ අසති උද්දේශනේ යෙහි ආනන්ද ආකාරය ආකාර වශයෙන් ලිංග වශයෙන් නිමිති වශයෙන් කීම් වශයෙන් නාමකායස්ස පඤ්ඤත්ති හෝති නාමකාය කියලා එකක් පන අපි පඤ්ඤප් මෙහෙම පැනවීමක් ගැන කතා කරනවානේ පඤ්ඤත්ති හෝති එහෙම පැනවීමක් වෙනවා. එතකොට එහෙම ආකාර වශයෙන්, ලිංග වශයෙන්, නිමිති වශයෙන්, කීම් වශයෙන් මේ නාමකායක් අසති. නැත්නම් අපිනුකෝ රූපකායේ අධිවචන සම්පස්සෝ පඤ්ඤායේත ඇති. එහෙම වුණොත් මේ රූපකායක් පිළිබඳව අධිවචන සම්පස්සය රූපකායක් කියන එක ගැන කතා කරන්නත් පුළුවන්. කරන්න බෑ. නො හේතම් බන්දේ හේතුවක් නැහැ. තේරෙනු මේ හරි සරලයි හොඳ සරලයි කියලා කියන්නේ මේ අපිට තේරුම් ගන්න මේ විදිහට නිකන් අර ගොඩාක්ම ගැඹුරින් තේරුම් ගන්න කියලා හිතුවොත් මේක තේරුම් ගන්න බෑ ඔව් බටමිටි දෙකක් වගේ කියන්නේ හරි ඔව් එතකොට යේහි ආනන්ද ආකාරේහි ලිං යේහි ලිංගේහි යේහි නිමිත්තේහි යේහි උද්දේශිහි රූපකායස්ස පඤ්ඤත්ති හෝති තේසු ආකාරේසු තේසු ලිංගේසු තේසු නිමිත්තේසු තේසු උද්දේසු අසති අපිනුකෝ නාමකායේ පටිසම් පටිග සම්පස්සෝ පඤ්ඤායේ තාති අනිත් පැත්ත දැන් එතකොට නිමිති වශයෙන් ආකාර වශයෙන් ලිංග වශයෙන් කීම් වශයෙන් උද්දේශ කීම් වශයෙන් අසති අපිනුකෝ නාමකායේ පටිග සම්පස්සෝ පඤ්ඤායේ තාති එතකොට ආනන්දේ යම් ආකාරයකින් යම් ලිංග නිමිත්ත උද්දේශයන්ගෙන් රූපකායයාගේ පැනවීම වේ නම් ඒ ආකාර ලිංග නිමිත්ත උද්දේශයන් නැති කල්ලි නාමකායයන් කායෙහි ප්‍රතිග ස්පර්ශය පැනේද? ඒ කියන්නේ රූපයක් නැත්නම් රූපකාය පනවන්න බැරි නම් නිමිති වශයෙන් මේ අපි කතා කරන මේ අපි විස්තර කරන නිමිති වශයෙන් ලිංග වශයෙන් මේ බෙදා වෙන් කරන මෙහෙම ප්‍රකාශ කරන මේ රූපකාය පන රූපකාය කියන එකක් අපි දැන් පනවගෙන ඉන්නවනේ. එහෙම පැනවීමක් නැත්නම් නාමකායේ පනවන්න පුළුවන්ද කියලා අහන්න. බෑ. පුළුවන්. ඇයි? අන්න ඒක තමයි අර බටමිටි දෙකේ උපමාව මේකට තියලා තියෙන්නේ. ඔව්. එතකොට මේකට මම මේ මේ මේකට මුලින් අපි ඔය මේ සම්ිද්ද සූත්‍රයේදීත් මේ මේ මේක ගැනම කතා කරලා තියෙනවා. පහාසි සංකං නවිමාන මජ්ජග අච්චෙච්චි තන්නං ඉද නාම රූපේ. එහෙම කතා කරන්නේ. එතකොට මේ පඤ්ඤප්තිය අත්හලයේ පහාසි සංඛං නවිමාන මජ්ජග මේ විවිධ මාන තුනෙන් එකකටවත් ගියේ නැත. මමය, මම විශේෂය, මම හීනය කියන මාන තුනෙන් එකකටවත් ගියේ නැත. මෞගුසකට ගියේ නැත. අච්චිචි තන්නං ඉද නාම රූපේ මේ නාම රූපේ තියෙන තෘෂ්ණාව දුරු කළා කියලා විවාදී වශයෙන් කතා කළෙත් මෙන්න මෙතන. ඒ විතරක් නෙවෙයි මතකයිද දෙවි කෙනෙක් ඇවිල්ලා අහන ප්‍රශ්නයක් මොමද මේ ගැට පිළිබඳව ප්‍රශ්නයක්. අන්තෝ ජටා බහි ජටා ජටාහි ජටිතෝ පජා තන්තං ගෝතම පුච්චාමි සෝයි කෝයිමං විජති ජටං කියලා මේ විදිහට ප්‍රශ්නයක් ඇහුවනේ. ඇතුළතත් ගැට පිටත් ගැට. එතකොට මේ ගැටේ ලියන්නේ කවුද කියලා ඇහුවනේ. එතකොට බුදුහාරෝ කියන සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ එහෙම දේශනා කළා. දැන් මෙන්න මේ කියන්නේ ඒක ගැන. එතන තමයි කියන්නේ. දැන් මේක තේරුම් කරන්න මෙන්න මේ විදිහට ගන්න. සංසාරය කියලා විස්තර කරනකොට සසර කියලා විස්තර කරන්නේ මෙන්න මෙහෙම. කොහොමද? කන්දහානම් පාතු භාවෝ. ආයතනානම් පටිලාභෝ. අබ්බොච්චින්නම් වත්තමානම් සංසාරෝති පවුච්චති. මේ මම හැබැයි විස්තර කරලා තියෙනවා. කන්දහානම් පාතු භාවෝ. කන්දහානම් පාතු භාවෝ කියලා කියන්නේ ස්කන්ධ ධර්මයන්ගේ 15. ස්කන්ධ ධර්මයන්ගේ 15ම කිව්වෙ මොනවද? මේ වේදනා සංඥා සංකාර විඥාන ආදී වූ මේ ස්කන්ධ ධර්මියෝ පංචස්කන්ධය කියලා කියනවා. මේ ස්කන්ධ ධර්මියෝ එකතු වෙනකොට තේරෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ධර්මියෝ පහළ වෙනකොටම මේක එකතු වෙනකොටම ලැබීමක් එනවා. මොකේටද ලැබෙන්නේ? මොකේටද ලැබෙන්නේ? මේ ස්කන්ධ වලට ලැබීමක් එනවා. ඒකනේ මේ මම කියලා අරන් තියෙන්නේ. එතකොට ස්කන්ධ වලට ලැබීමක් එනවා. මොනවද ලැබෙන්නේ? ආයතනානම් පටිලාභෝ. මොනවද ලැබෙන්නේ? ඇහැක් ලැබෙනවා, කනක් ලැබෙනවා, නහසයක් ලැබෙනවා, දිවක් ලැබෙනවා. ඒ ආයතන ටික ලැබෙනවා. ඕක තමයි මුක්ක් කරලා තියෙන්නේ. දැන් මම කියලා හිතාගෙන මගේ කියලා හිතන් ඉන්නේ, මගේ ආත්මය කියලා හිතන් ඉන්නේ නෝක. මොකද්ද මේ ස්වභාවයේ වශයෙන් අනිත්‍ය ධර්මය තුල හටගත්තා වූ මේ ස්කන්ධ ධර්ම රාශියට ලැබුණු මේ ආයතන ටික මෙන්න මේ දෙකේ එකතුව තමයි මේ මම මගේ මගේ ආත්මයයි කියලා මේ සලකගෙන ඉන්නේ. තේරුණා? මොකද අර ස්කන්ධ ධර්මෝ එකක් හැටියට පැනවෙනකොටම මේ මුලින් කතා කරලා තියෙන එකට ලැබෙන දෙයක් තියෙනවා. ඒකට ලැබෙන දේ තමයි ආයතන කියලා කියන්නේ. එතකොට අබ්බුච්චින්න මෙන්න මේ දෙක වෙන් වෙන්නේ නැහැ. සිඳෙන්නේ නැහැ. මොන දෙකද? අර ආයතන ටිකයි මේ ස්කන්ධ ධර්මයි සිඳෙන්නේ නැහැ. එකට වෙලීලා පවතිනවා. මොකෙන්ද වෙලී පවතින්නේ? අවිද්‍යාවෙන් සහ තෘෂ්ණාවෙන්. මේක අවිද්‍යාවෙන් වහගෙන තෘෂ්ණාවෙන් වෙලාගෙන පවතින. මේක සිඳෙන්නේ නැහැ. ඔන්නෝක සිඳෙන්නේ නැතුව පවතින එකට කියන උගක් කියලා. සසරය කියලා කියන්නේ. ඒතර දැන් මේ මෙතන කියන්නේ මොකක්ද? මේ දෙක වෙන් කරපු තැන. රූප ධර්මය, නාම ධර්මය වෙන් කරපු තැන. ඒතර නාම ධර්මයේ නැතුව රූප ධර්මයේ පවතින්නේ නැහැ. රූප ධර්මයේ නැතුව නාම ධර්මයේ පවතින්නේත් නැහැ. ඒකට අර ඔය ජටා සූත්‍රේ බොහොම ගැඹුරු එක. මේ ඒකේ දැන් අන්නේ ගැටේ තමයි පළවෙනිම ගැටේ. මොන ගැටේද? ස්කන්ධ ධර්ම පහ එකතු වෙනකොට මේ ලැබුණ ආයතන ටික වෙන්නේ ගැටේ. ඒක තමයි අන්තෝ ජටා ඇතුළේ තියෙන ගැටේ. බහි ජටා මොකද්ද? ඒ ආයතන ටික ලැබෙනකොටම ඒකෙන් ඒ ලැබෙනකොට ඒ ආයතන වලින් මොනවද කරන්නේ? අන්න බාහිර දේවල් ගන්නවනේ. ඊළඟට මොකද වෙන්නේ? ඒක ගන්නකොටම මේක නීවරණ පහකින් වැහෙනවා. ඒක දෙවෙනි ගැටේ. එහෙනම් මේක පංච නීවරණේ වැහෙනවා. ඒ වැහුණු ගමන් මොකද්ද වෙන්නේ? මම කියන්නේ දෙ තේරෙනවා. ඒකට අන්න ඒ වගේ ඇතුළත් ගැට. ඒ ආයතන ලැබුණ නිසා පිටත් ගැට. බලනකොට, දකින්නකොට, අහනකොට මේ ඔක්කොගේදීම අර නීවරණ ධර්ම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතරට සතිය කියන එක මලානිකයිනේ නේ. ඒතරට මේ හැම මොහොතකම අර නීවරණ ධර්මයෙන් වැහි ගන්න. ඒක තවත් ගැට. ඒක නිකුවේ. ඒ කොහොමද කිව්වේ? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවය. සීලේක පිහිටලා යම්කිසි සීලේක පිහිටලා සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං කියලා කිව්වේ අපි මේව කතා කළා. චිත්තේ කියන්නේ මොකක්ද? සතර ධ්‍යානෙ උපදවා ගත්තා වූ වයින් පසු ඇති වෙන ස්වභාවයක් චිත්තං. පඤ්ඤාව මොකක්ද? ප්‍රඥාව තමයි අපි කිව්වේ. මේ එක එක ස්වභාවයට රණාගත් මැටි ටික වගේ එක එක දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම මේ පංචස්කන්ධය විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ අන්නේ ප්‍රඥාවෙන් කියලා අපි කිව්වනේ. ඒක මොකක්ද? ප්‍රඥා. එහෙනම් කවුද මේ ගැටේ ලිහන්නේ? සීලයේ පිළිදලා සිත වඩාගත්තු, සමාධිමත් හිතක් ඇති කරගත්තු, ඒ වගේම ප්‍රඥාව භාවිතා කරපු පුද්ගලයා තමයි මේ ගැටේ ලිහන්නේ කියලා කියවනේ. එතකොට අර ගැට දෙකම ලිහන්නේ මොකද? අර ඉස්සෙල්ලාම මුලින් වැටිච්ච ගැටේ ලිහන්න ඕන. මුලින් වැටුණු ගැටේ තමයි මුලින්ම කියන්නේ. ඇතුළෙන්ම ගැටුණු ගැටේ නෙවෙයි. පිටින් වැටුණු ගැටේ තමයි. මොකද්ද? පංච නීවරණ ගැටේ. එතකොට ඒක ලිහන නම් මොකද්ද කරන්න ඕන? චිත්තය වඩාගන්න. යන්නේ ධ්‍යාන හතර වඩලා සිත ඇති ප්‍රභාස්වර සිත හදාගන්න ඕන. ඊට පස්සේදී මොකද්ද කරන්න ඕන? අන්න නාම රූප විදර්ශනා කරන්න ඕන. අන්න එතකොට මොකද්ද ලියන්නේ? අර ඇතුළෙම වැටිච්ච ගැටේ ලියන්නේ එහෙමයි. හොඳයි. එතකොට ඒ ගාථාවේ අවසානයේදී කියනවා කොහොමද? යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. යම් තැනක නාමයත් රූපයත් ඉතිරි නැතිවම නිරුද්ධ වෙනවා. තේරුණාද? ඒ කියන්නේ අපි කිව්වා අර මුල් සූත්‍රවල අපි සාකච්ඡා කළා මේ මාත්ම පටිලාභයන් තුනක් තියෙනවය, මේ තුනේම ප්‍රහාණයට ධර්මය කියනවය, මේ ආදී වශයෙන් කිව්වා. එතකොට අර යත්ත යම් තැනක නාමංච රූපංච නාමයත් රූපයත් ඉතිරි නැතිවම සිඳෙනවා නම් පටිගං රූප සංඥාච. පටිගං රූප සංඥාච. දැන් අපි කිව්වා අර අරූපී යත්ත පටිලාභයේ තියෙනකොට එයාට ඒ පුළුවන් මොකද්ද? මම මෙන්න මේ ආත්මේ මේ විදියට හිටියා, මේ කුලේ, මේ ගෝත්‍රයේ, මේ ආකාරය නම් ඇති, මේ ආකාරයේ ස්වභාවය ඇති කෙනෙක් විදියට ඉපදිලා හිටිය කියලා දකින්න පුළුවන්. තේරුණාද? එතකොට ඒක මොකෙන් දකින්නේ? සංඥාව. එතකොට පටිඝං කියලා කියන්නේ මේ දැන් මේ අර අපි කිව්වා රූපී යත්ත පටිලාභයක් පිළිබඳව මතකයිද? ඔව්. ඒක ඒ රූපී යත්ත පටිලාභය අපි කතා කරා. අරූපී අභිනින්ද්‍රයෝ සබ්භංග පච්චංගී ඔයා දිවසෙන් කතා කරන ඉන්ද්‍රිය බිඳිල නැහැ. එයාට ඒ ඒකෙන් දිව්‍ය රූප දකින්න පුළුවන්, දිව්‍ය ශබ්ද අහන්න පුළුවන්. එයා දිවසෙන් කතා කළානේ. අන්න ඒක තමයි කියන්නේ පටිඝං රූප රූප රූප සංඥාච කියලා කියන්නේ පටිඝ කියලා කියන්නේ අන්න ඒකට. මොකද ඒ තියෙන ස්වභාවයට රූප ගැටෙනවා, ශබ්ද ගැටෙනවා කියන්නේ තේරෙනවා. මේවා හරි ගැඹුරු. අර මුල් කාරණා ටික තියෙන මොහොතේ මේක තේරෙන්නේ නැහැ නැත්තම්. එතකොට පටිඝං රූප සංඥාච එත්තසේ චිජ්ජතේ ජඨාති. මෙන්න මේ පටිඝ රූප සංඥාව යම් තැනක සිඳෙනවනම් අන්න එතන තමයි මේ ගැටේ ලිහෙන තැන කියලා කිව්වේ. ඒ කියන්නේ මොකක්ද? අර ධ්‍යානය ධ්‍යාන වඩාගෙන ප්‍රභාස්වර චිත්තය ඇති කරගෙන ඒ සිත අපි කිව්වා එක එක දේවල් වලට යොමු කරන්න පුළුවන්. අන්නේ යොමු කරන හිත මේ නාම රූප විදර්ශනා කරනකොට තමයි එහි තියෙන යථා ස්වභාවය. අපි උදාහරණයකට කිව්වර පොකු කඳු මුඳුනක උඩ තියෙන පොකුණක්. ඒ පොකුණ ළඟට ඉලා ඉන්න කෙනාට මෙතන තමයි සක්බෙල්ලෝ ඉන්නේ, මෙතන තමයි ඒ පොකුණ කිලිටි වෙලා නැහැ, කැළඹෙන්නේ නැහැ. එතකොට එයාට පේනවා මෙතන තමයි සක්බෙල්ලෝ, මෙතන තමයි මාළු, මෙතන ඉන්නවා මේ කැටකැබිලිටි තියෙනවා. එයා දිවසින් දැන් අන්න ඒ වගේ මේ නාම රූප දෙක හොඳට පිරිසිඳ අවබෝධ කරන්නේ අන්නේ ප්‍රඥාවේ. ඒ ප්‍රඥාවෙන් ඒක එහෙම පිරිසිඳ අවබෝධ කරනකොට මෙන්න මේ දෙක වෙන් වෙනව. මොන දෙකද? අර ආයතන ටිකත් මේ ස්කන්ධ ධර්ම රාශිය. අන්න එතන තමයි මේ ගැඹුරින්ම වැටුණු ගැටේ ලියන්නේ. තේරුණා? මේක මේ බොහොම ගැඹුරු තැන. මට තේරෙන විස්තර කරගන්න අමාරු. බොහොම ගැඹුරු තැනක් එතන. හොඳයි. එතකොට දැන් අපි මේ ටිකෙන් ඉගෙන ගත්තේ මොකක්ද? කෙටියෙන් කිව්වොත් නාම ධර්ම ටික නැතුව රූප ධර්මයක් ගැන පනවන්න බෑ. රූප ධර්මයේ නැතුව නාම ධර්ම ගැන පනවන්න බෑ. දැන් මේ විදිහට දැනගන්න. යෙහි ආනන්ද ආකාරෙහි ලිංගෙහි යෙහි නිමිත්තේහි යෙද්දේහි කාම නාම කායස්සච රූප කායස්සච පඤ්ඤත්ති හෝති. තේසු ආකාරේසු තේසු ලිංගේසු තේසු නිමිත්තේසු තේසු උද්දේසු අසති අපිනුකෝ අධිවචන සම්පස්සෝ වා පටිග සම්පස්සෝ වා පඤ්ඤායේ තාති. දැන් යම් තැනක මේ ප්‍රකාශ කරන මේ නාම ධර්මත් මේ නාම කායත් රූප කායත් නැත්නම් එතන අධිවචන සම්පස්සය, අධිවචන සම්පස්සය කියලා කිව්වේ මේ රූපය ගැන. ඒක පටිඝ සම්පස්සය මනස ගැන, මේ හිත ගැන, නාම ධර්ම ගැන හෝ පැනවීමක් කරන්න පුළුවන්ද? යම් තැනක නාම කායත් රූප කායත් කියන දෙකම නැත්නම් මේ කය ගැන, රූප කාය ගැන හෝ නාම කාය ගැන හෝ පනවන්න පුළුවන්ද? බෑනේ. දොස්ද මේ එන්නේ බොහොම ලස්සන දැනකට. ඊළඟට යෙහි ආනන්ද ආකාරෙහි ලිංගෙහි යෙහි නිමිත්තේහි යෙහි උද්දේසි නාම රූපස්ස පඤ්ඤත්ති හෝති. තේසි ආකාරේසු ලිංගේසු තේසු නිමිත්තේසු තේසු උද්දේසු අසති අපිනුකෝ පස්සෝ පඤ්ඤායේ තාති. එතකොට මෙන්න මේ ආකාරයේ නාමකයක් නැත්තම් රූපකයක් නැත්තම් ස්පර්ශය කියලා එකක් පනවන්න පුළුවන්ද? බෑ. නාමකයක් නැත්නම් රූපකයක් නැත්නම් මේ කියන්නේ මේ හේතුව නිසා තමයි මේක තියෙන්නේ. මේ හේතුව නිසා තමයි මේක තියෙන්නේ. එතකොට නාමකයක් නැත්නම් රූපකයක් නැත්නම් මේ ස්පර්ශය කියන එක පනවන්න බෑ. තස්මාතිහ ආනන්ද ඒසේව හේතු ඒත නිධානම් ඒස සමුදයෝ ඒස පච්චයෝ පස්ස යදිදන් නාම රූපා. මේක තමයි හේතුව, මේක තමයි නිධානය. මුකේටද නාම රූපයට මොකද්ද? මුකේට මොකද්ද? පස්ස පච්චය වේදනානි, නාම රූප පච්චය පස්ස. එහෙනම් මේක තමයි හේතුව, මේක තමයි නිධානය. මුකේටද? නම් ස්පර්ශයට මොකද්ද නාම රූප කියන දෙක තේරුණා නාම රූප එතකොට මෙන්න විඥානපච්චයා නාම රූපන්ති ඉතිකෝ පනිතං උත්තං තදානන්ද ඉමිනාපේතං පරියායන්න වේදි තබ්බං යතා විඥානපච්චයා නාම රූපං විඥානංච හි ආනන්ද මාතු කුච්චිස්මින් න ඔක්කමිස්සත අපිනුකෝ නාම රූපං මාතු කුච්චිස්මින් සමුච්චිස්සතාති එතකොට දැන් අපි දන්නවනේ මේ මව කුසකට විඥානයක් බැස නොගත්තනම් යත මෙන්න මේ පරියායෙන් දැනගන්න කියලා දැන් අපි කියවනේ විඥානපච්චයා නාම රූප කියලා ඉතිකෝ පනිතම මෙහෙම කිව්වා තදානන්ද ඉමිනාපේතම් පරියායෙන වේදි තම මේ පරියායෙන් දැනගන්න ඕන කොහොමද විඥානපච්චයා නාම රූපං මේ පරියායෙන් එක දැනගන්න ඕන මොකක්ද දැනගන්න ඕනේ මේ පරියායෙන් විඥානපච්චයා නාම රූප කියන එක විඥානංච හි ආනන්ද මාතු කුච්චිස්මින් න ඔක්කමිස්සත ආනන්දය විඥාණය මව් කුසකට ඔක්කමිස්සත වැසගත්තේ නැත්තම් මාතු කුච්චිස්මින් න ඔක්කමිස්සත වැසගත්තේ නැත්තම් අපිනුකෝ නාම රූපං මාතු කුච්චිස්මින් සමුච්චිස්සතාති මව් කුසක් තුල මේ නාම රූප වැඩෙනවා නොහේ තම්බන්ති තේරුණා ඒකට හේතුවක් නැහැ එහෙම වෙන්නේ නැහැ විඥානංච විඥානංච හි ආනන්ද මාතු කුච්චින් ඔක්කමිත්වා ඔක්කමිස්සත අපිනුකෝ නාම රූපං ඉත්තත්තාය අබිනිබ්බත්තිස්සතාති මේ විඥානය මව් කුසකට බැසලා අභෝනික් මුණ එහෙම වෙනවද එහෙම වෙනවා එනේ මේ අස්ථීරත්වයේ කියද්දී අස්ථාවරත්වයේ කියද්දී මේ මව් කුසකට පිවිසිලා දවසින් අයින් වෙන්නත් පුළුවන් මව් කුසකට පිවිසිලා සතියෙන් අයින් වෙන්නත් පුළුවන් ඒ ඕනෑම අවස්ථාවක අයින් වෙන්න පුළුවන් සමහර අය මාස දෙක තුන ඉඳලා මව් කුසෙන් අයින් වෙනවා එතකොට එයා බිහි කරනවා සමහර අය මාස 7 8 ඉඳලා මව්කුසෙන් නික්මෙනවා. එහෙම වුණාම මේ මව්වරු මස් වැදලි ප්‍රසූත කරනවා. එතකොට සත්‍යයේ එතකොට මෙතන හන්නේ විඥානංච ආනන්ද මාතු කුච්චින් ඔක්කමිත්තා. මව්කුසකට විඥානීය බැසගෙන ඔක්කමිස්සත. එහෙන් අයින් වෙනවා. අපිනුකෝ රාම රූපං ඉත්තත්තාය. එතකොට මේ නාම රූපයේ මෙලොව අබිනිබ්බිස්සතාති ඉපදීමක් වෙනවද හට ගැනීමක් වෙනවද මෞකසකට බැසගෙන අයින් වුණොත් නාම රූපයේ ඉපදීමක් වෙන්නේ නොහෙතම් බන්තේ විඥානංච හි ආනන්ද ධාරසේව සතෝ වොච්චිජිස්සත කුමාර කස්සවා කුමාරිකායවා අපිනුකෝ නාම රූපං වුද්ධින් විරුල්ලින් වේපුල්ලං ආපජ්ජිසතාති දැන් විඥාණය දරුවෙක්ගේ විඥාණය දහරෝවල ලදරු කාලේම සිඳෙනවා ඒ කියන්නේ විඥානීය ඉවත් වෙනවා ලදරු කාලේ. එතකොට කුමාරකස්සවා කුමාරිකායවා අපිනුකෝ නාම රූපං මේ කුමාරයෙක් වෙන්න පුළුවන් කුමාරිකාවක් වෙන්න පුළුවන් ලදරු කාලේම විඥානීය මොකද වෙන්නේ? සිඳෙනවා, බිඳෙනවා. ඒ කියන්නේ විඥානීය අයි ඉවත් වෙනවා. එහෙම වුණොත් බුද්ධින් විරුල්ලින් වේපුල්ලං ආපජ්ජිසතාතේ මේ විඥානයේ වැඩිම විපුල බව දියුණු වීම පනවන්න පුළුවන්. ඇයි? විඥානය නේද? අතන මෞගුසෙන් හටගත් දේ තියෙනවානේ. එහෙම පනවන්න බෑ. නොහෙතම් බන්තේ. එතකොට නොහෙතම් තස්මාති ආනන්දේ සේව හේතු ඒතන් නිධානං ඒස සමුදය ඒස පච්චයෝ නාම රූපස්ස යදිදං විඤ්ඤාණං. මෙන්න මේක තමයි හේතුව, මේක තමයි හේතුව, මේක තමයි කාරණාව. මොකේටද? නාම රූපයට. මොකද්ද විඥානේ නැතුව නාම රූපයක් පවතින්නේ නැහැ. නාම රූපේ නැතුව විඥානයක් පවතින්නේ නැහැ. නාම රූප පච්චා විඥාණන්ති ඉතිකෝ පනේතං වුත්තං ඉදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යතහා නාම රූප පච්චා විඥානං විඥානං චහි ආනන්ද නාම රූපේ පතිට්ඨං න ලබිස්සත අපිනුකෝ ආයතින් ජාති ජරා මරණං දුක්ඛ සමුදයෝ සම්භවෝ පඤ්ඤායේ තාති. එතකොට නාම රූපේ හේතුවේ මොකද්ද වෙනවා කිව්වේ? පවතිනවා කිව්වා. විඥානේ පවතිනවා කියලා කිව්වා. ඒක මේ පරියායෙන් දැනගන්න කියලා කියනවා. විඥානංච හි ආනන්ද නාම රූපේ පතිට්ඨං න ලබිස්සත. මේ විඥානේ කියන කාරණාව නාම රූපේ නොපිහිටියෝ. දැන් මම මේක උදාහරණ වශයෙන් කියලා තියෙනවා. කොහොමද මේ විඤ්ඤාණ නාම රූප කියලා මං ගිය සතියේත් කිව්වා. මේක හොඳට මතක තියාගන්න. මේ විඤ්ඤාණ නාම රූප කියලා කියන්නේ එක. ඒකට මං උදාහරණයක්ත් කිව්වා. මොකක්ද? වීයටයක් කියලා. එතකොට විඤ්ඤාණය නාම රූප කියලා කියන්නේ හරියට කොහොමද? විඤ්ඤාණය පොත්ත නම් නාම රූප කියලා කියන්නේ වී ඇටේ කියලා. මේ පොත් ඉවත් කරලා ඇටේ පැල කරු, ඇටේ ඉවත් කරලා පොත් පැල කරු, පැල වෙන්නේ නැහැ. මේ දෙකම තියෙන්න ඕන. එතකොට මෙන්න මේ විඤ්ඤාණයට මේ නාම රූපේ ඉඩක් නොලැබුණොත් අර වී ඇටේ සමග ගැවසී සිටින්ට හැකියාව නොලැබුණොත් වී පොත්තට පැලවීමක් කියන එකක් කරන්න පුළුවන්ද? එතකොට එහෙම පැලවෙන්නේ නැත්නම් හට ගැනීමක් වෙනවද? එහෙම පවතින නැත්නම් හට ගැනීමක් වෙනවද? එහෙම වෙන්නේ නැහැ. එතකොට උපදින්න දෙයක් තියෙනවද? ඊට පස්සේ ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ පඤ්ඤායේ තාති. මෙන්න මේ දෙක නැත්තම් මොනද? නාම රූප විඥාන කියන මේ නාම රූප විඥාන කියන මේ කාරණා නැත්තම්, කාරණා දෙක නැත්තම් මේ මේ මෙහි ඉපදීමක් මරණයක් දුක්ඛ සමුදයක් පණවන්න පුළුවන්. එහෙම පුළුවන් කමක් නැ. නෝ හේතං බන්තේ තස්මා අති ආනන්දේ සේව හේතු ඒතං නිධානං ඒස සමුදය ඒස පච්චෝ විඥානස යදිදං නාම රූපං. මෙන්න මේක තමයි හේතුව, මේක තමයි නිධානය. මොකේටද? විඥාණයට. මොකද්ද හේතුව? නාම රූප. නාම රූපයට හේතුව මොකද්ද? විඥාණය. මේ සූත්‍ර ඇත්තනම් මේ විදිහට මේ සාකච්ඡා කරන අඩුයි. ඒ හේතුව මොකද? දේශනා කරන කෙනාටත් අපහසුයි, අහගෙන ඉන්න කට්ටියට අපහසුයි. ඒ මොකද ගොඩක් ගැඹුරු ගම්භීර සූත්‍ර මේවා. හොඳයි. මෙන්න මේ මෙතන මේ සූත්‍ර පාඨයෙන් අපි අදට දේශනාව නිමා කරමු. එතාවතාකෝ ආනන්ද ජායේතවා ජීයේතවා මීයේතවා චවේතවා උපජ්ජේතවා එතාවතා අධිවචනපත්තෝ එතාවතා නිරුක්තිපතෝ එතාවතා විඥාන විඤ්ඤාත්තිපතෝ එතාවතා පඤ්ඤාවචරං එතාවතා වට්ටං වත්ති ඉත්තත්තං පඤ්ඤාපනාය යදිදං නාම රූපං සහ විඥාන විඥානේ විඥානේන අඤ්ඤමඤ්ඤ පච්චයෝ පවත්තති. මෙන්න මේ ටික විතරයි දැනගන්න ඕන අදට. මොකද්ද ආනන්ද? යම් කිසි කෙනෙක් ඉපදීම හරි මියදීම හරි ඒ වගේම ආනන්දය යම් නාම රූපයක් විඥානයක් උරුමුන්ට පත්‍ය වශයෙන් පවත්නේද? එහෙම පවතිනවා නම් මෙතකින්ම උපදිනේයයි හෝ දිරන්නේයයි හෝ මැරෙන්නේයයි හෝ චුතවන්නේයයි හෝ චුතව උපදින්නේයයි හෝ පැනෙන්නේය. තොර කොතනින්ද පැනුනේ જાතිය? නාම රූප සහ විඤ්ඤාණ. නාම රූප විඤ්ඤාණ යම් තැනක එකතුනාද ඒකටම තමයි කියන්නේ මොකක් කියලාද? ඉපදීම කියන්නේත් ඒකටමයි. දිරා යෑම කියන්නේත් ඒකටමයි. මියදීම පැනවෙන්නේත් එතනින්ම. ජායේත මියේත ඔය විදිහට කියන්නේ චුතවීම පැනවෙන්නේත් එතනින්ම. චුතය වල උපදින එක පැනවෙන්නේත් එතනින්ම. කොතනින්ද? නාම රූප විඤ්ඤාණ. යම් තැනක නාම රූප විඤ්ඤාණ කියන මේ තුන පැනවෙනවා නම් එතකොට තමයි මොකද්ද? ඊගසල නාම රූපයි විඤ්ඤාණයයි අතරේ විඤ්ඤාණයයි වීම චුත වීමක් විදියට. ඈ නාම රූපයි විඤ්ඤාණ එකට තියලා. ඔව්. විඤ්ඤාණයයි වීම චුත වීමක්. ඒ වගේද? ඔව්. ඒක හැම වෙලාවෙම මේ නාම රූප විඤ්ඤාණ කියන නාම රූප විඤ්ඤාණ පවතින්නේම එකට. දැන් ඒක තමයි මම කිව්වේ. දැන් මේ දෙක වෙන් වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්. ඒ වෙන් කරන්න පුළුවන් අර ප්‍රඥාවෙන්ම පමණයි. මොන ප්‍රඥාවෙන්ද? අර විදර්ශනා ප්‍රඥාව. එතකම් මේක සසර තුල වෙන් වෙන්නේ නැහැ. දැන් නාම රූප විඥාන නාම රූප විඥාන කියන මේක අරූපී වෙන්න පුළුවන් මොහොතේ ගැන වෙන්වීමක් වෙන්නේ නැහැ නේ. එතකොට ඒක මේ පස්සේ විස්තර කරනවා. ඒක සමහර අය ඒක අදාහ ගන්නවා මේක අනන්තයි කියලා. මොකද අර අරූපී අත් ස්වභාවය මේක අනන්තයි. මේක මගේ ආත්මය මේක අනන්තයි කියලා. ඒතරම් සියුම් අන්හරි එතන එහෙමම කියනවා. පරිත්තං කියලා සියුම් ස්වභාවයක් ගැනම කියනවා. නමුත් ඒක ඒගොල්ලෝ හිතා ගන්නවා අනන්තයි කියලා. ඒගොල්ලෝ කියන විඥානේ කියන්නේ. එතකොට මේ ඒටි පස්සේදී සාකච්ඡා වෙනවා. එතකොට ඉපදීම පැනුණා නම්, දිරීම පැනුණා නම්, මියදීම පැනුණා නම්, චුතවීම පැනුණා නම්, චුතව උපදිනක පැනුණා නම් පැනුනේම කොතනින්ද? විඥාන එකතු වෙන. එතකොට අන්න එතනින් මොකද්ද මේ වට දුක, මේ කර්මය, ක්ලේශය, විපාක කියන මේ මේවා එකතුවට තමයි වට දුක කියලා කියන්නේ. කර්මයත් ක්ලේශයත් ඒවයි තියෙන විපාකත් කියන මේ වගේ එකතුවට තමයි කියන්නේ වට දුක කියලා. එතකොට අන්න එක පැන වුණා. මොකක් පැන වුණා නන්ද? විඥාන නාම රූප පැන වුණා නන. එතකොට එතකොට මේ ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු මේ උපාදානස්කන්ධ දුක පැන වුණා. මොකක් පැන වුණා නන්ද? විඥාන නාම රූප පැන වුණා. හරි. අදට මෙතනින් ඉවරයි. මෙන්න මේක මතක තියාගන්න ඕන. මොකද්ද? මේ ඉස්සෙල්ලත් කියලා තියෙනවා. ආපහු මතක් කරනවා. මොකද්ද? අපි කතා කළා ලෝකය කිව්වොත් පරියාය කීපයකින් පෙන්වන්න පුළුවන් කියලා. අපි එක පරියායක් කිව්වා මේ ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන වල එකතුවට ලෝකයයි කියලා කියන්න පුළුවන්. තව පරියායක් කතා කළා කොහොමද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුත්, ආකාශ ධාතුවත්, ඊළඟට විඥාන ධාතුවත් කියන මෙන්න මේ ටිකට ලෝකයයි කියන්න පුළුවන් කියලා. ඔව් වෙනත් පරියායකින්. දැන් මේ ධර්මයේ විස්තර කරනකොට ගොඩක් තැන්වලදී හවෙන්නේ අන්නේ පරියාය ක්‍රමය. මොකද්ද? අර පඨවි ආපෝ තේජෝ වායෝත් ඒකම ආකාශ විඥාන කියන ධාතු වල එකතුවට කියන්න පුළුවන් ලෝකය කියලා. එතකොට මේ විඥාන නැමැති ධාතුවේ තමයි මොනවද රැස් වෙලා තියෙන්නේ? විඥානයේ නැමැති ධාතුවේ තමයි මොනවද තියෙන්නේ? නාම ධාතු තියෙන්නේ. නාම වශයෙන් ගන්න මොනවද? අර වේදනා සංඥා සංකාර කියන ටික ගන්න පුළුවන්. ඒ ගැඹුරින් සලකනවා නම් දෙපනස් චෛතසිකයෝම තියෙන්නේ. චෛතසික ධර්මයෝ තියෙන්නේ විඥාන. එතකොට නැත්නම් අර තව පරියායකින් අපි කතා කළා මොකක්ද පස්ස වේදනා සංඥා සංකාර පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා. ඒ ටික තියෙන්නේ මොකේද? විඥානයේ. එතකොට මේ යම් තැනක මේ දෙක තියෙනවා නම් ඉතින්ට ස්වභාවයේ වශයෙන්ම ලැබෙන එකක් තියෙනවා. මොකද්ද? රූපය. රූපය. ආයතන කියන්නේ රූපේ. තේරුණා. එතකොට රූපය ලැබීමක් වෙනවා. මෙන්න මේ ටික දැනගන්න ඕන. මොකක්ද? මට අද උගන්වන්න ඕනි මෙන්න මෙච්චරයි. සසර කියන්නේ මොකක්ද? ඒක තමයි මේ ස්කන්ධ ධර්මය පහළ වෙනකොට මෙහෙම ආයතන ටිකක් ඒ ස්කන්ධ ධර්මයට ලැබෙනවා. මේක නොසින්දී මෙන්න මේ දෙක වෙන් වෙන්නේ නැතුව මේ ආයතනත් මේ ස්කන්ධ ධර්මියොත් වෙන් වෙන්නේ නැතුව ගමනක් යනවා. ඒ තමයි මේ මං කියලා හිතාගෙන මේ උපදින්නේ, මේ දිරන්නේ, මේ මැරෙන්නේ. ඒ ස්වභාවය. එතකොට යම් තැනක මෙන්න මේ ගැඹුරින්ම ගැට ගැහුණු මේ නාම රූප බන්ධනේ යම් තැනක ලිහෙනවා නම් එතන තමයි මේ ගැටේ ලිහෙන්නේ, මේ අවුල ලිහෙන්නේ, මේ ධර්මීටි දෙකම ගැටලුටි දෙකම ගැලවෙන්නේ. එතකොට ඒකට මොකක්ද කරන්න ඕන? මෙන්න මේ නාම රූප ධර්මිය පිළිබඳව අපි හොඳට අවබෝධ කරගන්න ඕන. නාම රූප ධර්මයේ අවිද්‍යාව තියෙනකම් ඉපදීම තියෙනවා, දිරීම තියෙනවා, අර කිව්වේ දෙනා මියදීම තියෙනවා, චුත වීම තියෙනවා, චුත ඉපදීම තියෙනවා. ඒ කුමක් නිසාද? මේ නාම රූප ධර්මයන් දෙකේ අවිද්‍යාව තියෙන්නේ. තේරුණාද? හොඳයි. නැදේනේ. හොඳයි. අපි ඊළඟට හිතන්න ඕනේ, මං ගියේ සතියේ හිතන්න කාරණාවක් කිව්වා. මතකයි මේ ආයතන ටික තියෙනවානේ. මේ ආයතන ටික අපි මේ දැන් පච්චුප්පන්න මොහොත පච්චුප්පන්න අවස්ථාව තියෙනවානේ. ඒ කියන්නේ හේතු නිසා හටගත්ත අවස්ථාව. මම ඒකට මේ මොහොත කියන්න කැමති නෑ. ඒකට සුදුසු වචනය තමයි මොකද්ද? පච්චුප්පන්න අවස්ථාව. ඒ කියන්නේ හේතු නිසා හටගත්ත අවස්ථාව. ඒක ඉතින් කට්ටිය විස්තර කරන්නේ මේ මොහොත කියන්න පුළුවන්. ඒක හැබැයි මම අපි එහෙම කියේ සුදුසු නෑ. හැබැයි එතකොට මේ පච්චුප්පන්න අවස්ථාව තියෙනවානේ. මේ අවස්ථාවේ යම් රූපයක් ගෝචර වෙනවා, ශබ්දයක් ගෝචර වෙනවා, එහෙම ඇත කියලා සංඥාවක් පැනවුණොත් මේ රූපයක් ඇත, ශබ්දයක් ඇත, ඒ ඇත කියන සංඥාව මේ පච්චුප්පන්න අවස්ථාවේ පැනවෙන්නේම මුඛයට සාපේක්ෂව කියලා. එහෙනම් මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මියෝ පහ මේ ඉන්ද්‍රිය ධර්ම පහ මනස රූපයක් හැටියට නේ අපි කතා කරන්නේ. ඉන්ද්‍රිය ධර්මියු ටික කොහොමද මේ ඉන්ද්‍රිය ධර්මියු පහ හැම වෙලාවකම පවතින්නේ අවකාශයත් එක්ක. ඒ කියන්නේ මේක ඇත්ත හෝ නැත්ත හෝ කියලා ගන්න. ඊට පස්සේ මනස කියන ධර්මය දැන් අපි ඊයේ මෙහෙම ගමනක් ගියා. අපි ඊයේ මේ වගේ දෙයක් දැක්කා. ඒක කොහෙට සාපේක්ෂවද ගන්නේ? අතීතය කියන්නේ මොකක්ද? කාලයක්. එතකොට කාලයට සාපේක්ෂව. එතකොට සාපේක්ෂතාවය කියලා කියන්නේ ඔන්නේ අවකාශයත් කාලයත් අතර තියෙන දෙයක්. එතකොට මේ පුහුතුන් සත්වයාගේ මනස කියලා කියන්නේ ඔන්න ඔය දෙක අතර හිර වෙච්ච එකක්. එතකොට ඒක එතකොට කාලය කියන්නේ පඤ්ඤප්තියක්, අවකාශය කියන්නේ පඤ්ඤප්තියක්. එතකොට මෙන්න මේ අර කාලයේ අවකාශයේ ඉක්මවා යන්න නම් මෙන්න මේ පටිච්චසමුප්පාදය කියන ධර්මය අවබෝධ කළ යුතුම වෙනවා. ඒ මොකද ඇත කියන ගණයටවත් නැත කියන ගණයටවත් නොමෙටි මැදින් ගමන කරන්න ඕන. මෙන්න මේ පටිච්චසමුප්පාදයේ අනුව විතරම ඒක අදට ප්‍රමාණ. හොඳයි, එහෙනම් අපි දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. හොඳයි, සද්ධාවෙන් ගෞරවයෙන් විහාරස්ථානයට පැමිණිලා තමන්ගේ සිත්චිත්ත ධෛර්යය ඇති කරගෙන සිත උකටලීවත් ඒ උකටලී භාවයෙන් මුදවා ගන්නට ඕන, ධර්මීය මනාකොට ශ්‍රවණය කරන්නට ඕන, මේව තේරුම් ගන්නට ඕන කියන අදහස තව තවත් පෙරදරි කරගෙන ඒ සද්ධර්ම සාකච්ඡාව සිද්ධ කළා. තමන්ගේ අභ්‍යන්තර ආධ්‍යාත්මය තුළ උතුම් ගුණ ධර්ම වැඩුණා, සතිය, විරිය ආදී වූ ධර්මයන් වැඩුණා. එතකොට විහාරස්ථානෙට යන්න ඕන, සද්ධර්ම සාකච්ඡාව ස්ට්‍රෙස් කරන්න ඕන කියන අදහසින් පැමිණුණු මොහොතේ පටන් බුද්ධ වන්දනාව සිද්ධ කළා, සද්ධර්ම ශාස්ත්‍රවණය කළා. මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කළා වූ මේ මහානුභාව සම්පන්න කුසලය පින් කැමති සියලු දේවලු දනුමෝදන් වෙත්වා අනුමෝදන්ව මේ අසිරිමත් බුදු සසුන සත්‍යයට සසරින් එතර වීම සඳහා පවතින මේ උතුම් බුදු සසුන බොහෝ දිනකට හිතසුව පිණිස ආරක්ෂා කරත්වා රැක දෙත්වා. මේ පින් අනුමෝදන් වන දේවරුද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා. ඒ වගේම සියලු මියගේ ඥාතීන්ද මේ පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන්ව සසරේ දුකක නංගින් අත් මිදෙත්වා, සැපයකටම පැමිණෙත්වා. අවසන ඒ සැපේ තියෙන අනිත්‍ය දුක්ඛනාත්ම ආදී තේරුම් අරගෙන උතුම් නිවන් අවබෝධය පිණිසම සිත පහළ වෙත්වා. ඒ වගේම අපව හැදූ වැඩු දෙමව්පියෝ, ගුරුවරු, කන් ලබා දුණු ගුරුවරු ආදී හැම දිනාටමත් මේ උතුම් පින් දහම් හේතු උපකාරී මේ පින් දහම් ඒකාකාරීව පිහිටීමෙන් ජාතියක්, ජරාවක්, දුකක්, ව්‍යාධියක්, මරණයක් නැත්තා වූ අති උතුම් සැපයයි බුදුන් වහන්සේ වදාළ ඒ උතුම් නිවන් අවබෝධය පිණිස හැදූ වැඩූ දෙමව්පියන්ටද, ගුරුහරුකන් දුණු ගුරුවරු ආදී හැම දිනාටමද, ඔබ අප හැම දිනාටමද මිස් සිදු කළා වූ සද්ධර්ම ශ්‍රවණමිය පින, දේශනා කළමිය පින, නිවන් අවබෝධය පිණිසම පාරමිතාවක් වෙත්වා කියන අදහස ඇති කරගෙන අපි දෙවියන්ටත් ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයු වන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිජ්ජතු. ඔකාස ද්වාරකේන කතං සප්පං අපරාධං කම්මතුනි පන්ති.